දෙන්නාටම අද අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න යන්නේ අපේ දැනුම ප්‍රමාණයට කල්යාණ මිත්‍රයන් එකතු වෙලා තථාගතයන් වහන්සේගේ ගුණ ගැන අපි සාකච්ඡා කරලා දැනුම මාසේ දක්වපු විදිහට අද අපිට කියන්න බෑ අවසාන බුදු ගුණය කියලා. මොකද බුදු ගුණ අනන්තයි කියලා අපි අහලා තියෙනවා. මෙතන දැනුම මාසේ මම හිතන්නේ අපිට කිව්වේ අපේ දින සාකච්ඡා කරේ ඉතිපිසෝපාතයේ තියෙන එන විදිහටනේ ඒ බුදු ගුණ වල අවසාන බුදු ගුණය විදිහට සඳහන් වෙන භගවා ගුණය. ඇත්තටම මෙන්න කියනකොට මට මතක් වුණා භගවා කියන එකින් තමයි ඉතිපිසෝපාතේ පටන් ගන්නෙ. ඉතිපිසෝ භගවා අරහං. ඒ පාසය තුනන්සේ අරහං කියන විදියට එතන තියෙන පළවෙනියටම භගවා කියන ගුණය අවසාන වෙනකොටත් අපි දන්නවා බුද්ධෝ භගවාති කියලා ඉවර වෙනවා. එහෙනම් අපිට භගවා කියන ගුණය ගොඩාක් අර්ථ තියෙන්න පුළුවන් කියන එක එතනින්ම වැටහෙනවා. ඒ පළවෙනි එක අපි භාග්‍යවත් කියන වචනේ දැක්කහම අපි පුරුදු විදියට අපි අපේ ගෞරවනීය රේරුකාණි සාමණේරයන්ගේ පොතෙන් ඒ කොටස දැනගෙන අපි ඉදිරි සාකච්ඡාවට යමු. ඒ පොතේ මේ විදිහට භගවත් ගුණය ගැන සඳහන් වෙනවා. භගවා යනුත් බුදුරදුන්ගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නාමයකි. ඒ යම් කිසි විශේෂ තබන ලද නාමයක් නොව බෝධි මූලයේදී අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂයාගේ අන්තයේ ලැබුණ මහා ගුණස්කන්ධයානු චිත්ත නාමය. එබැවින් මහානිද්දේශී පුරා වේද සූත්‍ර නිදේශයේ විමුක්ඛාන්තික ඥානාරමිතං බුද්ධ දාන භගවන් දාන බෝධියමුත ඥානස්ස පටිලාභ සච්චිකා පඤ්ඤති අධිදං භගවාති යන වදාරණ ලදී. භගවා යන වචනේ බොහෝ අර්ථ ඇත්තේය. ඒ පැරණියන් විසින් අනේක කාරණයෙන් වර්ණනා කළ ඇත්තා වූද අනේක කාරණයෙන් වර්ණනා කළ හැකි වූද වචනයකි. අරහං ආදී ගුණපද නවය අතුරෙන් අන් සියල්ලටම වඩා ඉස්සල කළ යුතු කරුණු භගවා යන මේ පදය සම්බන්ධව ඇත්තේය. කුඩා ග්‍රන්ථයකින් මේ පදය සර්වපකාරයෙන් විස්තර කර නොහෙන බැවින් මෙහි සුළු විස්තරයක් කරනු ලැබේ. ඒ ආදි වශයෙන් තමයි උන්වහන්සේ භගවා ගුණය ගැන සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව අපිට තේරෙන තරමට අපි තේරුම් ගන්න උත්සාහ කියදුව භාග්‍යවත් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක උන්වහන්සේ කියලා තියෙනවා. මෙන්න උන්වහන්සේ ලබාගත්තේ ඥානයට අනුව ඒ තමන්ගේ චර්යාවට අනුව ලැබුණු දෙයක් හැර කිසි කෙනෙක් දීපු නම නෙමෙයි කියන එක භාග්‍යවත් කියන එක. එතකොට ඊළඟට ඒ භගවා කියන ගුණයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි බද්ධකරා කියන එක. බද්ධකරා කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙන කුම විසුණු කරලා දැම්ම කියන අර්ථය. ඒ අර්ථයෙන් සුන්නාසිත භගවා කියන නාමය භාවිතා කරනවා. එතකොට අපි ටිකක් තේරුම් ගන්න උත්සාහ කළොත් බොහොම කෙටියෙන් මේ ගැන කියන්නේ අපි කාලයන් විතරට තුළ සාකච්ඡා කරමු. අපි දන්නවා මොනවද බිඳ දැන්නේ කියලා අපි මුලින්ම කතා කළොත් තුන්වන්සේ දේශනා කළ තුන අපිට මේ කෙලෙස් කියන 1500ක් යන වෙනවා. ඒක නිසා ඒ කෙලෙස් තමයි බිඳ දැන්ම කියලා අපි මුලින්ම අපේ හිතට ඇතුල් වෙන්නේ. එතකොට ඒ කෙලෙස් ගැන සඳහන් කරනකොට ඒක තියෙනවා එක දැනින් සඳහන් වෙන කෙලෙස් ප්‍රධාන මුල් තුනක් ගැන අපි දන්නවා. ලෝභ, දෝෂ, මෝහ කියලා. ඊළඟට තියෙනවා අපි වරදව වදාගත්තු නිසා ඇති වෙන කෙලෙස්. ඒකට විපරීත මනසිකාර කියලා. ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන දේ තේරෙන්නේ නැතුව නිත්‍යයි සුඛයි ආත්මයි වශයෙන් ගත්තු නිසා ඇතිවන කෙලෙස්. ඒවා දෙක දෙක විස්තර වෙන පැත් තියෙනවා. අවිද්‍යා තණ්හා එවගේ අහිවිතානස්සපාටි වගේ දෙක දෙක විස්තර වෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා පංච මාරය බින්ද දැම්ම කියලා කියනවා. එතන පංච මාරයන් කියන කොට බින්ද දැම්මේ එතනත් වෙනවා පංච මාරය කියන විස්තර කොට ත්‍රිස මාර, සම්ද මාර, අபிසංස්කාර මාර, දේපුත්ත මාර සහ මත්ති මාර කියලා. ඒක අපි මෙන්නේ දේවල් තේරුම් ගත්තොත් අපිට එතනක් තේරෙනවා විවාදයේ දේශනා කරන්න තියෙනවා. මේ මොනවද නැති කෙලෙස් නැතුව බව තියෙනවා. කම්දයන් නැති කරපු බව කම්දයන් ඒ ඇත්තටම උදේ වය දැක්ක කියන එක අපි දන්නවා. ඒක නැති කරා කියන වැදිය ඒක සම්පූර්ණ අස්තන්නේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අபிසංස්කාර මාන කියන්නේ කුසල කුසල ධර්මයන් කොහොමද ඇති වෙන්නේ. ඒ දේවල් වලදී සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව අවබෝධ කරලා ඒක ඊළඟට තියෙනවා. දැන් අපි සාමාන්‍ය සාහතුනා කියලා වෙන කතා කරනකොට කතා කරනු මේ කුසල අකුසල ධර්ම ගැන කතා කරනකොට උන්වහන්සේන පුණ්‍ය පාප පහිනස්ස කියලා. මේ තින් පව් දෙකම අතහැරියක් නෙමෙයි. එතකොට එතන අපි තේරුම් ගන්න හොඳ තැන මොකද මේ ජාතිය නැති කරන්න නම් අපි දන්නවා භව නැවැත්ම නැති වෙන. ඒක නැති වෙනුනේ අපිට මෙන්න මේ විදිහට මේ සිත්තේ ඇති වෙන කර්ම සකස් වීම නැත්නම් මේ සංස්කරණේ තේරුම් අරගෙන ඒ සමතේකට පත් කරන්න කොහොමද කියන එක තේරුම් ගත යුතුකම්. ඒ සියල්ලම උන්වහන්සේ අඩුවක් නැතුව ඒ සියල්ල අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේට භගවා කියන ගුණය කියනවා. ඒ වගේම රාග දෝෂ මෝහ බන්ධ කරා කියලා. එහෙම ඒ නිසා භගවා කියන ගුණය කියනවා. තවත් උන්වහන්සේට කියනවා මේ භග කියන ධර්මය හය ආකාරයකට විස්තර වෙනවා. ඒක ඇත්තටම මම දන්න තැනට සරියුත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන තියෙන්නේ ඒ ගැන අපි කතා කරන තුන්දයි කියලා හිතනවා. සිටියෙන් නම් එකරු හය අංශයන සඳහන් වෙනවා. අයිශ්චර්ය පළවෙනික, දෙක ධම්ම, තුන යසල්, අතර ශ්‍රී, පහකාම, හය ප්‍රයත්න කියලා. මේ අපි වශයෙන් මෙ මේ ධර්මයන්ගේ යුක්ත වන නිසා භගවා කියන උන්වහන්සේට කියනවා. ඊළඟට උන්වහන්සේ දේවල් දේවල් බෙද බෙද පෙන්වීමේ හැකියාවක් තිබ්බ විභජ්‍ය කරලා පෙන්වනවා කියනවා. ඒ නිසා ඒ විභජ්‍ය වාදී තම ඒ නිසාත් මේ භගවා කියන ගුණය උන්වහන්සේට භාවිතා කළා කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේගේ විචරණ පැවතුම් කොහොමද කියලා ඒ උන්වහන්සේලඟ තිබුණු සාමාන්‍ය පුද්ගලයන්ගේ විචරණ නෙමෙයි. ඒ වගේම ඒ විචරණ වලට අමතරව දිව්‍ය විචරණ, ඒ රූපාවචර වශයෙන්, ප්‍රස්ම විචරණ, ආර්ය විචරණ ආදී වශයෙන් ඒ උන්වහන්සේගේ පැවැත්ම නිසා අපි මේ භගවා කියන වචනය උන්වහන්සේට භාවිතා කරනවා. ඒ සියල්ලටම වැඩි උන්වහන්සේ විවේක මාධ්‍ය අවබෝධ කළපු ඒ විවේක තුළ කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක ආදි වශයෙන් නිවන දක්වා වූ අවබෝධය නිසා උන්වහන්සේට ඒ භගවා කියන ගුණය අපි පිටුම් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්නේ යනදී මේ සියල්ලම ඇත්තටම මේ හැම දෙයකම වැඩි උන්වහන්සේ කියනවා. උන්වහන්සේ භාග්‍යවත් උන්වහන්සේ නිවන දැමීම මොනවද කියන තේරුම් ගන්නකොට අපි ලෝක තුනක් ගැන කතා කරනවා. ඒක ඉතාමත්ම වැදගත් කියලා හිතෙනවා. මොකද මේ තුන් භවයෙන්ම තණ්හාව විනාශ කරා කියනවා. ඒ තුන් භවයෙන්ම තණ්හාව විනාශ කරේ ඇත්තටම ඒ නිසාමත් භගවා කියන පදේ නිවාසය බෙදුම් ලබනවා. අපි මෙතන ඉතාම හොඳ තැනක් අපි කල්‍යාණ මිත්‍ර වාසය අපි දැනුම මතින් අපි තේරුම් ගන්න මොකද උන්වහන්සේ මේ කියපු තුන් ලෝකෙම තුලම තණ්හාව විනාශ කරලා කියන්නේ එහෙනම් ඒක අපි යම් කිසි මට්ටමකට අඩුම වශයෙන් සුත්තමය වශයෙන් දැනගෙන ඒ වගේ කියලා සිතාමය වශයෙන්වත් සිතන මට්ටමකට ආවොත් අපිට ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ඒ අනුව අපි ජයන්ත මහත්තයා සාකච්ඡාවකට යොමු වෙලා තවදුරටත් මේ ගැන විස්තර කරන්න බලන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සමස්තයෙන් බොහොම පිං. තව එකවරක් අපිට භාග්‍ය කියන වචනේ අපි ඔතන 6 ගුණෙන් 6 ගැන කිව්වා. කෙටියෙන් පොඩක් ඒක මතක් කරලා දෙන්න සිත මහත්මයාට පුළුවන් නම් තිරුවන් සරණයි. ඔකුල මතකයෙන් කියන සුවඳතරයි අයිස්චර්ය කියලා පළවෙනි එක ඒ අයිස්චර්ය කියන එක අපි හිතන්නේ ඉසුරු බව කියලානේ නමුත් මෙතන ඊට වැඩි තේරුමක් තියෙනවා මොකද උන්වහන්සේ කියන්නේ හිතට තිබුණු අධිපති බව එතකොට උන්වහන්සේට පුළුවන්කම තිබුණා මේ සිත තේරුම් අරගෙන සිතේ අධිපති බව ඇති කරගන්න ඒ නිසාම අනිත්‍යක උදව් කිරීමේ හැකියාව වගේම උගාක් දේවල් සිතින් කරන්න පුළුවන්කම තිබුණ කියන එක අපි අහලා තියෙනවා. ඒකයි ඊගෙන කියන්නේ. ඊළඟට මේ ධම්ම කියන කොට එතන සඳහන් වෙන්නේ මේ ලෝකෝත්තර ධම්ම ගැන. සෝවාන් මාර්ගඵල මාර්ගඵල අදිවචන අරහත්ත්වය දක්වා ඊළඟට නිර්වාණය නව ලෝකෝත්තර ධම්ම කියන. එතන ඒවා නියුක්ත නිසා ඉනෙන්ද යසස් කියන කින් කියන්නේ ඇත්තටම මේ කීර්තිය තුන් ලෝක තුනම දැතුණු කීර්තිය ගුණාසිත තිබුණා කියන එක. ඊළඟට හතරවෙනි එක ශ්‍රී කියන එක එන් කියන්නේ නසුනි රූප සම්පත්තිය පිළිබඳව. ඒ කියන්නේ ලස්සනයි චිත්තදනන්ව පිළිගත බැදී ඒ ප්‍රසන්න භාවය නිසා යම් කිසි නිදුතේ පහන් බවක් ඇති වෙන එක. හිත සතුටු වෙන එක ඒක ඒ ගැටේ නැසෙන්නේ දෙවියන් තුල තිබුණා කියලා කියනවා. ඒ නිසා තේ භගවා කියලා මන්දට පූජා කරනවා කියලා කියනවා. ළඟට කියන්නේ කාම කියන එක. ඒකෙත් මෙතන අපිට කාම කියන කොටම තථාගතයන් වහන්සේට සම්බන්ධ කරන්න බැරි වචනයක් කියලා තමයි හිතෙන්නේ. නමුත් මෙතනදී මේ කාම කියන එක සඳහන් වෙන්නේ උන්වහන්සේට උත්තර පතනදී ලැබුණා කියන එක. ඒක උන්වහන්සේගේ ගුණයක් නිසා පුරුදු කරන ගුණයන් නිසා සිතුණු බවයි සඳහන්. අවසාන එක තමයි ප්‍රයත්න කියන්නේ. ප්‍රයත්න කියනකොට අපි දන්නවා එතන වචනේ තේරුම උත්සාහය කියන එක. ඒකත් මේ උන්වහන්සේ උත්සාහය කියන එක අපි දන්නවා වායම කියන වායම කියන වචනේ සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන නියතම සඳහන් වෙන්නේ මල්ද සම්මා වායාමයෙන් යුක්ත වුණා කියන බවයි කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඒ නිසා භගවා කියන නාමයෙන් තිබුණ ලැබුවා කියන එක. ඒ ටික තමයි අංජල් තමයි ඒක කරන්න පුළුවන් තිරස් තමයි. ඔව් තිරස් තමයි බොහොම තෙන් මේ අවසානයේ කියපු ප්‍රයත්නය කියන එක සම්මා වායාමයේ කියන එක ඇත්තටම කියනවානේ බුදුජානක මහත්මයාගේ ගුණයක්ද එහෙමත් නැත්නම් මහා බෝධිසත්වයන්ගේ ගුණයක්ද කියන එක තමයි හිතන අපිට සාකච්ඡා කරන්න වෙයි. මොකද ඒක තේරුම් ගන්න අපි දන්න සම්මා වායාම කියන එක ඇත්තටම අවසන් වෙනවා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙනකොට ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න හොඳයි කියලා අපිට ධර්මශ්‍රී මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. පද්මශ්‍රී මහත්මයා ඒ වගේම අපිට තවත් කල්‍යාණ මිත්‍රයන් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි හැමෝම සාකච්ඡා කරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ නව අරහදී ගුණවල අවසාන ගුණය හැටියට තමයි බුද්ධෝ කියන එක සඳහන් වෙන්නේ. අපි ඒකම තවදුරටත් සාකච්ඡා පිළිදලා ඉන්පසුව අපි බලමු කොයි සැක්ටර් දාපිට සාකච්ඡාව තවදුරටත් ගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මම කැමති කල්‍යාණ මිත්‍රයන්ගෙන් අදහසක් ගන්න අපිට ඇත්තරම තේරුණාද පටන් ගන්න තනත් භගවා කියන දැනුම් පටන් ගෙන කියන්නේ කිසිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් පටන් ගෙන අවසානයේදී භගවා කියන කොටසෙම ඉවර වෙච්ච ගැටියක් පේනවා. එතකොට ඒ අතර ඉතුරු ඇත්තටම වෙනසක් තියනවාද නැත්නම් එකම විදිහට අපි තේරුම් ගත යුත්තේ තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තවත් අදහස් ඒ වගේම අහපු ධර්මයන් තියෙනවා නම් අපිට සදහදා ගන්න අවස්ථාව තියෙනවා. මම මුලින්ම යොමු වෙනනම් ශ්‍රීමති මහත්මිය, ශ්‍රීමති මහත්මිය ඔබට පුළුවන් අපිට එකතු වෙන්න අද මේ කතා කරන බුද්ධෝගම බකවා ගුණේ සම්බන්ධයෙන් පෙරවක් ගන්න. පෙරවන් සරණයි. දෙලන් කරන්නේ විද්‍රාමාත්මී අප්‍රමාණකින් ඉතාම ලස්සනට ඒ ටික පැහැදිලි කරා ඔබතුමිය භගවාබුතුමිය සමහර කරුණු තව කීපයක් අතුලත් කරන්නත් පුළුවන්. එකක් මම මේ ප්‍රයත්න කියන එක මම දැකලා තියෙනවා තැනක බුදුරජාණන් වහන්සේ චාරිකාවල යෙදුනා බොහෝ දුර මාස 9 මාස 8 මාස 6 ආදී වශයෙන් උන්වහන්සේට ඒ චාරිකා ගමන් වල යෙදෙන්න තරම් ශක්තියක් තිබුණා කියලා. ඒ කියන්නේ උන්වහන්සේට ශ්‍රද්ධාන්තයන් 10කගේ ශක්තිය තිබුණා. ඒකත් ඒ ගුණයට ප්‍රයත්න කියන එකට යටතේ මම දැනක දිටුවා. ඒක එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ නව අරහාදී බුදුගුණම දරාගෙන ඉන්න පුළුවන් තරම් භාග්‍යවත් වුණ නිසා භගවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පංච මාර බලය බිඳලු නිසා භගවා කියලා කියනවා. පංච මාර බලය කියන්නේ කන්ද මාර, ක්ලේශ මාර, අභිසංස්කරණ මාර, මච්චු මාර, මාර දිව්‍ය පුත්‍ර කියන මාරයන් පස් දෙනා අභිභවා ඒ අය පරාද කළා. ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණ නිසා බුද්ධ කියලා උන්වහන්සේ භගවා කියලා උන්වහන්සේට කියනවා. ඊළඟට උන්වහන්සේට තිබුණා 30 ආකාරයකට උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කළා. උන්වහන්සේට මහා කුසල සම්පත්තියක් තිබුණා. ඒ කුසල් බලය නිසා උන්වහන්සේට නිරෝගී භාවය ඒ වගේම හිතුවපතු සම්පත් ලැබෙන ඒ සම්පත් තිබුණා. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයෙන් භගවා කියලා කියනවා. ඊළඟට සමහත්ම කිව්වා ආචාර්ය ඉසුරුමත් බව කියන එක. උන්වහන්සේට සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විද්‍යාවෙන්, විද්‍යාමුක්ති දර්ශනයෙන්, ඊළඟට ඉද්ධි ප්‍රාතිහාරයෙන්, මහා කරුණාවෙන් උන්වහන්සේ හා සම කරන්න පුළුවන්. තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් නිසා උන්වහන්සේ ඒ අතින් භාග්‍යවත් වෙනවා. උන්වහන්සේ වාසනාව සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළ නිසා ඒකත් ශ්‍රාවකින්ට නැති ලක්ෂණ බුදුරජාණන් වහන්සේලාගේ ලක්ෂණ. කෙලෙස් සිලුක කිසිවක් නැතුව කෙලෙස් ප්‍රහාණය කළ නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. ඊළඟට උන්වහන්සේට පුළුවන් ප්‍රාතිහාර්ය පාන්න. උන්වහන්සේ සිටූ තැනින් උන්වහන්සේට වෙන ලෝකයකට උනත් යන්න තරම් වේගෙන් යන්න පුළුවන් විදිහට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේට පුළුවන් අබපියල්ලක සිවිරියවෙන් වැඩ ඉන්න තරම් පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේගේ ශිරස සහ පාදපත්මේ නොදැක්කින තරම් කෙනෙකුට නොපෙනෙන තරම් විදිහට ශරීරය විශාල කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට උන්වහන්සේට තිබුණා සෙනෙහකින් සමාධියකට සමවැදිලා, එහෙම නැත්නම් ධානයකට සමවැදිලා සෙනෙහකින් සමන් වහන්සේ කැමති ආකාරයට ඉස්හා ඉක්මනින් ධානයෙන් මිදෙන්න. එතකොට මේ ආකාර ඉති ප්‍රාතිහාරී ධර්ම අනිස්සාවකින්ද තිබුණා. ඊට වඩා හුඟක් දියුණු කියුණු ප්‍රේත්තර විදිහට උන්වහන්සේට තිබුණ නිසා භාග්‍යයි කියලා කියනවා. ඇත්තටම මම මේවා කියන්නේ පොතකින් දැක්ක එකක්. ඒ පොත දැන් නැහැ. නමුත් මම ඒක කියාගෙන යන්නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණා ඒක සිත මහත්මයාත් කිව්වා කීර්තිමත් බව. කීර්තිමත් බව උන්වහන්සේගේ කීර්ති රාවය රටේ පුරාම ගිහිල්ලා මේ උන්වහන්සේට හොඳ යසස් පිරිවර හිටියා. මේ රජවරු, ඇමතිවරු, මේ පඬිත බ්‍රාහ්මණවරු ඒ හැමදෙනා උන්වහන්සේගේ පාදපත්මේ වැඳ වැටිලා පස්සේ බොහෝ දෙනෙක් ශාසනයට එකතු වුණා. එහෙම නැත්නම් උන්වහන්සේට සිව්පතේම උපස්ථාන කරා. උන්වහන්සේට ඒ අතින් ඒ යසස් පිරිවර කීර්තිය ආදිය තිබුණු නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේගේ රූප සම්පත්තියෙන් උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කියන විදිහේ ලක්ෂණ තිබුණ නිසා උන්වහන්සේට බදවා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා උන්වහන්සේ භාග්‍යවත් වෙනවා. උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරා සීලන සංකත සංසාප විපරිණාම අර්ථයෙන් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරා සීලන කියලා කිව්වේ පෙළනවා. සංකත කියලා කිව්වේ හේතුප්‍රත්‍යයෙන් උපදිනවා. සංතාප දවන තවන සහිත විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන. එතකොට ඒ ආකාරයට දුක්ඛ සත්‍ය උන්වහන්සේ පැහැදිලි කරලා ඊළඟට සමුදය ආර්ය සත්‍ය ආයෝහන නිදාන සංයෝග පරිබෝධ කියන අර්ථවලින් දේශනාකට වදාලා ආයෝහන කියලා කියන්නේ දුක රැස් කරනවා. නිදාන කියලා කියන්නේ දුකට හේතුවක් වෙනවා. ආයෝහන නිදාන සංයෝග දුක හා බැඳී පවතිනවා. නිවනට පරිබෝධයක් වශයෙන් පවතින තෘෂ්ණාව තමයි මේ දුකේ සමුදය කියලා උන්වහන්සේ දේශනාකට වදාලා ඊළඟට ඒවයි නිදෙන විවේක නිස්සරණ අසංකත අමත වූ නිර්වාණ ධාතුව කියනවා කියලා උන්වහන්සේට අවබෝධ වුණා. විවේකයක් කියන දුකින් මිදෙන අසංකත වූ හේතුපත්යන් නැති අමත මරණය නැති තැනකට යන්න පුළුවන් මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ මාර්ගයට යන ආර්ය අෂ්ටාංගික මාර්ගය නියානික හේතු දක්වන අධිපතියාර්ථයෙන් යුක්තයි කියලා උන්වහන්සේ හොයාගත්තා. ඒතකොට නියානික කියන්නේ නිවනට පමුණුවන නිවනට හේතුවක් වන නියානික හේතු දක්වන නිවන් දර්ශනය කරන ඊළඟට අධිපති අනිත් දුක සමුදය කියන එකට අධිපති බව ගන්න මේක යටපත් කරන ධර්මයක් විදිහට උන්වහන්සේ මේ ආරක්ෂාංක මාර්ගය යන දේශනාවක වදාළා. උන්වහන්සේට මේ ප්‍රඥාව තිබුණ නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. උන්වහන්සේ ඊළඟට උන්වහන්සේ අනිත් අය වගේ නෙමෙයි උන්වහන්සේට තිබුණා ත්‍රිවිධ විවේක කියලා. ඒක මත විදේ චිත්‍ර මහත්මිය කිව්වා. උන්වහන්සේ ත්‍රිවිධ විවේක තුනෙන් කියා කාය විවේකය, චිත්ත විවේකය, උපදී විවේකය කියලා. ඒ කියන්නේ සෙනඟ පිළිවෙල නැතුව උන්වහන්සේ තනියම තුවේන් ඉන්න ඕන වෙලා උන්වහන්සේ ඒ විදිහට වැඩ හිටියා. චිත්ත විවේකය කියන්නේ සමාධියෙන් ඥානවලින් යුක්තව වැඩ හිටියා. උපදී විවේකය කියලා කියන්නේ උන්වහන්සේ සමාපස්ති වලින් වැඩ හිටියා. ඒ වගේම ත්‍රිවිධ විවේක ඊළඟට ත්‍රිවිධ විහාර, දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර කියන ඒවා උන්වහන්සේ භුක්ති විඳපු දේවල්. දිව්‍ය විහාර කියලා කියන්නේ දෙවි කෙනෙක් වගේ සැප සම්පත් ඇතුව එහෙම දිව්‍ය ලෝකවල දිව්‍ය ලෝකවලට යන්න පුළුවන් දෙවි කෙනෙක් වගේ එහෙමත් හිටියා. බ්‍රහ්ම රාජයෙක් වගේ මේ ධ්‍යාන සමාපත්තිවලිනුත් හිටියා, වැඩ හිටියා. ඊළඟට ආර්ය විහාර කියලා කියන්නේ නිරෝධ සමාපatti, ඵල සමාපatti වලින් යුක්තව හිටියා. ඊළඟට ත්‍රිවිධ විමෝක්ෂ වලින් යුක්තව උන්වහන්සේ වැඩ හිටියා. ශුන්්‍යත, අපරිණිත, අනිත්‍ය කියලා. එතකොට ඒ ආකාරයට උන්වහන්සේ ත්‍රිවිධ විවේක, ත්‍රිවිධ විහාර, ත්‍රිවිධ විමෝක්ෂ වලින් සමන්නාගතව වැඩ සිටි නිසා භාග්‍යවත් වෙනවා. ඊළඟට උන්වහන්සේ සසර දුකට හේතු වන මේ කෙලෙස් කටු ගලවලා දාලා ඉතාම ලෝකෝත්තර වූ අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වූ නිසා භගවා කියලා කියනවා. ඒ ආකාරයට මම භගවා බුද්ධ ගුණය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කරේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. අනන්ත අප්‍රමාණකින් මම හිතන්නේ ගොඩක් දේවල් අපිට ඉදිරිපත් කරලා ගොඩක් කරුණු විශේෂයෙන්ම මේ භගවා ගුණය සම්බන්ධයෙන් බොහෝ දුරට විස්තරයක් ගැන හරපෑව. ඒ වගේම මතකයි චිත්‍ර මහත්මයා සඳහන් කළා පංචමාර යන පරද විතරේ වගේ එහෙමත් නැත්නම් මේ ක්ලේශ මාර, සඳ මාර, අභිසංඛාර මාර, දේවපුත්ත මාර, මොක්ෂ මාර කියන ඒ කොටස් ටික ගැන සඳහන් කළා චිත්‍ර මහත්මයා. ඉතින් ඇත්තටම අපිට මේ බුදු ගුණ ගැන හිතන්න මූලික හේතුව වන්නේම අපේ බුදුජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකින් තියෙන තත්ත්වයට වඩා වැඩි දියුණු කර ගැනීම තමයි අපි බුදු ගුණ වැඩි වීමක් නැත්තම් බුදු ගුණ මෙනෙහි කිරීම වශයෙන් අපි බලන්න මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට ඉදිරියට යන්න අපිට අවශ්‍ය කරන ශ්‍රද්ධාව තවදුරටත් වැඩි කර ගැනීම බලාපොරොත්තුවයි අත්‍යවම මෙතනදී අපි ගොඩක් කරවට බලන්නේ. හොඳයි මම හිතනවා ජයවර්ධන මහත්මයා, ධර්මසිරි මහත්මයා සම්බන්ධ වෙන ධර්මසිරි මහත්මයා සමන් ගෞරවයෙන් පිළිගන්නවා දින ඔබතුමාට පුළුවන් මේ සමීප මම සම්බන්ධ වෙනවා. හොඳයි හොඳයි හොඳයි සම්බන්ධ වෙලා ඉන්නේ නම් මෙතන එකතු වෙනවා තව දුරටත් ස්කන්ධ ධාතු ආයතන සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සම්පාද ධර්ම දස අකුසල ධර්ම දස කුසල ධර්ම දස සංයෝජන ධර්ම දස පාරමිතා දස සංඥා සහ පංච නිවර්ණ ධර්මයන් මනාකොට අවබෝධ කළ හේයින්ද ඊළඟ කාරණේ සතර සතිපට්ඨානය සතර ඉද්ධිපාද සතර සම්ප්‍රදාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය සප්ත භුජංග ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත්‍ය ශෝධිපාශික ධර්මයන් අවබෝධ කර ගැනීම. දැන් කියනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාවය ත්‍රිවිධචර්යා සහ පංච මහා දානයන් කියන සමන්විත වූ හේයින් භජනය කළ යුතු ගුණයන් භජනය කළ හේයින්ද විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හේයින්ද කියලා භගවා ගුණය භගවානම් වචනයෙන් විස්තර වෙනවා කියලා කවුරුටත් කරුණු කියනවා මේ සේවන් සර්ණ සේවන් සර්ණයි පද්මස් මහත්මයා බොහොම පිං ඇත්තම මේ බුදුජානකී වහන්සේගේ ගුණ කියලා නිම කරගන්න බැරි බව අපිට ඇත්තටම විවිධ පැතිවලින් කල්‍යාණ මිත්‍රන් ගෙන්දෙන කාරණා වලින් අපි පැහැදිලි වෙනවා. අපි කවදකටත් අදහස් විමසමු. අපි දිරොත් මහත්මයා ඔබට මට ගොනු වෙන දිරොත් මහත්මයා ඉවත් කරන්න. දැන් තමයි අනිවාර්ය සම්මාන මහ ප්‍රවේග සම්බන්ධ කොට. අපි එහෙමනම් සාන්ති මහත්මිය යොමු වෙලා ඊට පස්සේ දිරොත් මහත්මයා යොමු සාන්ති මහත්මිය. එම ආදී ධර්මස්ථානයේ බුදුරජාණන් වහන්සේ අනස්ස පරිමාණවල වතන සියලු සත්‍යයන් සියක් සියක් වාල් ඉස්සලාවනාදී එකී එකී කුසල් සමෝහන්සේ එක එක පිනකදී සියක් සියක් ගුණේ සත්‍යිත කියන්නේ අපින් අපේ ගාතක දැල්නා ඉතින් කාන්ති මහන්සේ පොඩ පොඩ කැලි කැලි වගේ හෙන්නේ පොඩ්ඩක් හිමින් කියවන්න සරවත් ඒ මාගේ ධර්මස්වාමී වූ අරිමල්වත් සුත්‍රඥාන වහන්සේ අනන්ත පරිමාණ ලෝකවල වසන සියලු සත්‍යයන් සියක් සියක් වාරේ සිදු කළා වූ දාන ආදී එක එක කුසල් සමන් වහන්සේ එක එක පිනකදී සියක් සියක් ගුණයෙන් උසස් කොට සිදු කිරීමෙන් ලබන ලද මහ පින් දකුණේ බබලෙන බැරිද ඉති අතර කෝටි ලක්ෂයක් සමාපත්ති වල පැවති මහා වජ්ජ ඥාන වෙන්ද හේතු ප්‍රත්‍ය ආදී කොට ඇති අවිගත ප්‍රත්‍ය අවසන් කොට ඇති අනන්තනීය සමන්ත පත්තාන මහා ප්‍රකරණය මෙහි කරන ඥානෙන්ද සත්තා සත්තා සත් ආකාර ඥානීය දසබල ඥානීය නවමහා විදර්ශනා ඥානීය අසාධාරණ ඥානීය චතුරු වංශාරද්ධ ඥානීය යමක පාතිහාර්ය ඥානීය යන ආදී අනන්ත ඥාන මණ්ඩලයෙන් සම්පූර්ණ බැවින්ද සියලු ධර්මයන් කුසල් වශයෙන්ද අකුසල් වශයෙන්ද විපාක වශයෙන්ද ක්‍රියා වශයෙන්ද ස්කන්ධ වශයෙන්ද ධාතු වශයෙන්ද ආයතන වශයෙන්ද සත්‍ය වශයෙන්ද ඉන්ද්‍රිය වශයෙන්ද හේතුඵලාදී වශයෙන්ද වෙන්වෙන් කර දේශනා කරන බැවින්ද හේතමාර ස්කන්ධමාර අභිසස්කාර මාර දේවපුත්‍ර මාර මච්චුමාර යන පස්මරුන් බලදිනු බැවින්ද සමන් වහන්සේ තුළ පවතිනා ගුණ කරනකොට ගෙන තුන් ලෝක පතල කීර්තියෙන් යුත් බැවින්ද දෙවියන් සහිත ලෝකයාගේ ආදරතාවයේ සුදුසු ගුණවලින් සම්පූර්ණ දැයින්ද ලෞකික ලෝකෝත්තර සැප උපදවන මහ පින් වලින් සමන්විත බැවින්ද භගවානම් වරතේක. එතරයි තියෙනවා. එදිකේ කරු නෑ හොඳයි අවසාන කොටස හොඳට වුණා ඊට පස්සේ ඔව්. හොඳයි බොහොම පිං. ගොඩක් කරුණ ඊට ඉදපත් කරලා තියෙන මහ හොස්මෙද ස්වාමීන් වහන්සේ. ඉදපත් කරාට දිලුක් මහත්තයා ඔබතුමාට යමු වෙන. සතරවයි කරණය දැන්ත මාත්‍ය මංකන්නේ බොහෝ කරුණු කියවුණකින් මේ තථාගතයන් වහන්සේගේ භගවා ගුණ සම්බන්ධයෙන් ඒක අමතරව මගේ හිතට අවදියතයි මේ දැන් මේ ගොඩක් අය අපි කතා කරපු එකක පැති ගත්තාම මේ හැම දෙයක දැන් අර තමා වීර්ය ගැන කතා කරපු නිසා මේ දස පාරමිතාවන්ටත් මේක සෑහෙන සම්බන්ධයක් තියෙනවා කියලා උන්වහන්සේකින් මේ ඔක්කොම ගුණයන් දිනු කරගෙන තියෙන විශේෂයෙන්ම මේ ලෝකක මේ භගවා ගුණ ගැන කතා කරනකොට මොකද ඒක බොහොම පැතිරිච්ච ශාල පැතිරිච්ච දෙයක් කොඩ සමුදායක් වශයෙන් තේරු නිසා අර කාරණිකා පාරමිතා තුනින්ම ඒ දිනුනාස්තකයේ දිනුනෙච්ච කතිලක්ෂණ කියන එක තමයි මට නිකන් ඔළුවට ආවේ. ඉතින් අපි එකක් මතක් කරගත්තොත් අපි 10ක් ගැන සාමාන්‍යයෙන් පාරමිතා 10ක් ගැන කතා වෙනවා. දාන දාන සීලය ලොක්කම්ම ප්‍රඥා ඉරිය කාන්ති කාන්ති වෙන්න ඕන ඒක පේෂන් පච්ච අධිෂ්ඨාන මෛත්‍රී සහ උපේක්ෂා. ඉතින් මේ වගේ මේ දස පාරමිතා තුළින්ම ඇති කරගත්තා වූ ලක්ෂණ ඒ තුළින් ඉදිරිපත් වෙන ලක්ෂණ මේ භගවා ගුණයෙන් අපි දකිනවා කියන එකත් මත එකතු කරන්න හිතන දැන්ත මහත්මය තිරුවන් සරණයි. අවසර ඒ දිලුක් මහත්තය කියපු එක මමත් අහලා තියෙනවා. විස්තර ටිකක් ගන්නවල ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියනකොට කිව්වා ඔය පාරමිතා 10 සම්බන්ධ කරලා උදාහරණයක් වශයෙන් ගත්තා. උන්වහන්සේ වදපු දාන පාරමිතාවේ ආනිසංසයෙන් නිසා තමයි බලන්න කිව්වා අද ලෝකයේ තුල එක දවාලකට හාල් කොච්චර තැන්දෙනවද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දාන පිරිනවන්නේ ඒ ඒ ඒම අද මෙච්චර 2500 ගණන් ගිහිල්ලා එහෙම වෙන්නේ. උන්වහන්සේ වදිනක දාන පාරමිතාවේ ආශ්චර්ය නිසා උන්වහන්සේ මේ ශ්‍රී භාග්‍යයට කියලා මේ බණවාගමේ විස්තර කරනකොට සඳහන් කරා. මට මතක් වුණා දිරුපන්තේට කියනකොට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආ බොහොම බොහොම වටිනවා. ඒ සමාදාන වශයෙන් බොහොම වටිනවා අපේ සහෝදරට දුර්ජනනාථගේ මේ භගවා ගුණය ගැන වටහා ගන්න. චිත්‍රමාත්‍යේ මම ඔබතුමීට යොමු වෙනවා. අපිට ටිකක් ඒක රාශී කළා දැන් අපිට සාකච්ඡා මේ භගවා ගුණය ගැන ජම්ප සිද්ධියේ සාරාංශයක් වශයෙන් හෝ සහෝදරට ඔබතුමීට එකතු කරන්න යමක් තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. චිත්‍රමාත්‍යේ ඊට පස්සේ අපි වෙනම සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කරන්න. දෙන්න තමයි මම හිතන්නේ අපි මේ දේවල් දැන් සාකච්ඡාවට අපි ගත්තේ අපි කල්‍යාණ මිත්‍ර හැම දිනම එකතු වෙලා අපි වචන වශයෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදුණා. මොකද එහෙම නැතුව අපිට මේ ගුණයන් ගැන කතා කරන්න බැරි නිසා. නමුත් අපි දැන් ටිකක් කල්පනා කරලා හොඳයි කියලා හිතෙනවා. මොනවද මේ වචනවලින් කියන්නේ කියලා. ඒ මොකද අපි හොඳටම වචන වශයෙන් අවබෝධ කරගෙන තිබුණට මේ දේවල් අපි ගැටලා තියෙන දේවල්ද එහෙම නැත්නම් අපිට තවදුරටත් අපි තුලින් දැකලා මෙන්න මේ ගුණයක් තථාගතයන් වහන්සේලාට තිබිච්ච දෙයක් කියන එක අපිට දැකලා සතුටු වෙන්න පුළුවන්ද කියන එක ඇත්තටම හිතට ආවා. කිඳුක් මහත්මයාගේ පාරමිතා 10 ගැන කියනකොට අපිට තේරෙන මට්ටමවත් අපි ළඟ මේව පුරුදු වෙනවද කියන එක. සම්පූර්ණ කියන එක ඉවසේ වශයෙන් ඒ වගේ ඒ බුද්ධ ධායය ඇත්තටම මෛත්‍රී කියන එක උපේක්ෂාව කියන එක බුදු උපේක්ෂාව ගැන කතා කරනකොට ඒක එක මට්ටම් තියෙනවා. අපි මේ ලෙවල් වලින් කතා කරන්න පුළුවන්. සතර බබ විහරණයෙන් දෙන සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙන තුරු මේ උපේක්ෂාව කියන එක දීනු වෙන දෙයක්. ඒක වැඩෙන දෙයක්. ඒ අවසානයේදී උපේක්ෂාව පවා අතහරින්න සිදු වුණත් ඒ දක්වා වැඩෙන දෙයක් විදිහට මේව තේරුම් අරගෙන තියනවාද? එමුනම් අපි මේ කතා කරන ගුණය තුළ භගවා ගුණය තුළ තිබුණු ඒ ගුණ අපිට තේරෙන තරමට අපි දැකලා තියෙනවා කියන එක මම හිතන ඉතාමත්ම උතුම් දෙයක් අපිට තේරුම් ගන්න. මොකද මේ හැම දෙයකින්ම අපි ළං වෙන්න ඕනේ අර විවේක තුනට. උන්වහන්සේ පසෝනා කියන විවේක තුනක් ගැන මෙතන දැන් කලයන්තු හැමදෙනාම වගේ සඳහන් කරා. මොකද මේ කාය විවේකය, චිත්ත විවේකය, උපදී විවේකය කියලා. ඒකට මෙන්න මේ විදිහට කතා කරනකොට මෙතනින් අදහස් වෙන්නේ මොකද්ද? උන්වහන්සේ කාය විවේකයෙන් හිටියා කියලා. චිත්ත විවේකයෙන් හිටියා කියලා. උපදී විවේකයෙන් හිටියා කියලා කියනවා. අපි ඒක මේ වචන ගැන අහලා සතුට වෙන්න අපිට පුළුවන්. මොකද අපිට යම්කිසි අදහසක් තියෙනවා. නමුත් මේක වැඩි අපේ පොඩ්ඩක් තවත් එහාට අපි මේ ගුණධර්ම අපි තුලස් වඩන අය විදිහට. මොකද උන්වහන්සේ වඩන අපිට කියව මෙන්න මේ විදිහට ලැබුවොත් මෙන්න මේ විදිහට මේ විදිය සත්‍යයක් ඇති වෙනවා කියන එක. මොකද ආර්ය සත්‍යයක් මේ උන්වහන්සේ සොයාගත්තේ. ආර්ය සත්‍යෙට ළඟා වෙන නම් මේවා අපි තේරුම් අරගෙන අපි තුලස් වැඩෙනවා කියලා බලන්න කියන එක තමයි රජයන්ට මාත් එකතු කරන්න පුළුවන්. මෙතන කාය විවේකය ගැන අපිට කියන්න දෙයක් නැහැ. අපි කායින් විවේක ගන්න හැටි දන්නවා. නමුත් චිත්ත විවේකය මේ සමාධියෙන් එහෙම නැත්නම් මේ ඥාන වලින් ඉතින් වෙන ඒ විවේකය ගැන අපි දැකලා තියෙනවා කියලා මම හිතනවා. අපි කලනත හැමදෙනාම වගේ හුස්ස භාවනාවට යොමු වෙච්ච අය නිසා මේ චිත්ත විවේකය දෙවැනි අවස්ථාවක තියෙන විවේකය අපි තේරුම් ගන්න තියනවාද දැකලා තියනවාද? මොකද මේ අපි සාමාන්‍ය ජීවිත වල ලෝකේ අපි මේ කටවල් හයක් අරගෙන ඉන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියලා පහකුත් ඒ ඔක්කොම ගත්ත පුරව ගත්ත කුමල්ලකුත් ඒකත් දිගේ අරගෙන අපි ජීවත් වෙන්නේ. එවැනි ලෝකයක මේ චිත්ත විවේකයක් තියනවාද කියන එක අපිට හිතනත් අපි දන්නවා. එක් සම් දැන් ඒක ඒව සම්බන්ධ වුණාම ඒකට කියන්නේ ලෝකේ කියලා කියන්නේ ඒව කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්නකොට අපි කියනවා ඒකට ලෝකේ කියලා. මෙන්න මේකන තියෙනවද මේ විවේකය? එහෙම නැත්නම් මේ ලෝකෙන් ඒ කියන ලෝකෙන් පොඩ්ඩක් අපිට ඈත් වෙන්න ලැබුණොත් ඒ ලැබෙන සමාධියකින් අර ඔක්කොම අර ටික අයින් කරලා එතන ලැබෙන චිත්ත විවේකය අපි දැකලා තියනවාද? අනේ ඒ විදිහට එයාදී වශයෙන් ඊළඟට උපදී කියලා මේ පංච උපාදාන ස්කන්ධය ගැන සඳහන් වෙනවා. ඒ වයින් අවසානයේ ලැබෙන විවේකය උන්වහන්සේට අපි භගවා කියලා කියන්නේ ඒ දේවල් අවබෝධ කළා ඒ අනුව ජීවත් වෙනවා කියන නිසා කියන එක තේරුණාම අපිට මේ දේවල් පුරුදු කරන්න පුළුවන් නේද? මේන් කුලිතරන් දුරට අපිට වැඩිලා තියනවාද? එයාගේ වශයෙන් අපිට හිතන්න පුළුවන් වෙනවා නම් අඩුම වශයෙන් සිතාමය වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් අපි ඒ දේවල් ඒ තැන සිදු වෙනකොට විදර්ශනාවේ ඒ කියන්නේ ඒ ගැන අපි ප්‍රහියෙන් ඉඳලා යොන්සු මානසිකාරය යොදවල දකින්න තේරුම් ගන්න පුළුවන් වුණොත් මේක නේද මේ කතාවට එනවාද කිව්වේ, මේක නිසා නේද උන්වහන්සේ අපි බසවා කියලා කියන්නේ. තරමකට හරි අපි උන්වහන්සේගේ ප්‍රමාණයට බැරි වුණා, තරමකට හරි මේ දේවල් තමන්ගේ මනස තුළින් දැකලා ඒ විවේකය ලැබිලා තියෙනවා නම් අපිට සතුටින් කියන්න පුළුවන් අපි බසවා ගුණය ගැන තරමකට මේ විවේකය ගැන අඳුම වශයෙන් තරමක් දුරට අපි තේරුම් අරගෙන තියෙනවා කියන එක. ඒ වගේම අනිත් ගුණෙනුත් අපිට ගන්න පුළුවන් එක එක. මෙතනදී මේ නැසුවා කියන දේවල් ඇත්තටම මේ කෙලෙස් කියනවා අඳුනගෙන තියෙනවාද? මේවා එන්නේ කොහොමද කියලා. ඒ එනේන වෙලාවේ හඳුනා ගැනීමකට අපි හැම වෙලාවෙම කතා කරන මේ සිහිය. පැවැත්වීමේ තියෙන අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ. ඉතින් එක්තරා වෙලාවක මට මතකයි අපි එක කල්යාණ මිත්‍රෙක් කියවා මේ එතුමට හරි අමාරුයි හුඟක් කුරුදු කරන්න මහන්සි ගන්නවා නමුත් මේක හරි අමාරු දෙයක් කියලා. ඇත්තටම මේක අමාරු දෙයක් වෙන්නේ ඒ කියන හරි වැටහීමක් අපිට නොලැබුණොත් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද මුලදි මේක තේරෙන්නේ නැති වුණත් ඒ වැටීමේදී ඒක සාමාන්‍ය ඉන්ද්‍රියක් බවට වගේපත් වෙලා ඒක හිතන්න දෙයක් නෑ මම සතියෙන් ඉන්නේ නැත්තේ කියන තත්ත්වයට පත් වෙන බව ඒ සති කියන චෛතසිකය බුද්ධංග මට්ටමට දියුණු වෙනකොට කෙනෙක් තුළ ඇති වෙන හැටි අපි තුළින් අපි දැකලා තියෙනවාද කියන එකේ. මොකද අපි අසතිමත් වූ අවස්ථාවක සතිය තිබුණේ නැහැ කියලා දැක්කොත් කෙනෙකුට අනේ එතනින් පටන් ගන්න පුළුවන් වෙනවා. ආ මේක නේද සතිය කියන්නේ මගේ අසතිය නිසා නේද මේ දේ දැන් සිදු වෙන්නේ කියන එක. එවැනි තැනකින් පටන්ගෙන ඇත්තටම කියනකොට ඒ සිහිය වැඩිීමේදී ඒක දිගින් දිගට වැඩෙන්නේ ඒක ගැන හිතලම නෙමෙයි කියලා හිතෙන්නේ. ඒකේ දැකපු දවසට මොකද්ද කියලා අඳුනගත්ත දවසට ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඒ සෑම මොහොතකම ඒක ඇති වෙන හැටි තමා තුළින්ම දකින්න පුළුවන්කමක් වෙනවා කියන එක. ඊළඟට බුද්ධංග මට්ටමේදී සතරතේ මහන්සි කියලා තියෙනවා. උනාසි කියනවා මේ අපිට මේ දේවල් එහෙම වැඩෙනකොට මොකද මේ කිසිම දෙයක් අල්ලගන්න නෙමෙයි සතියවත් යෝනිසෝමනසිකාරයවත් ඒ කිසිම ධර්මතාවයක් අල්ල ගැනීමද නෙමෙයි කියන එක මතක තියාගත්තාම අපි දන්නවා එහෙමනම් මේ සතිය කියන එකක් මේ දුක්ඛ කියන தත්තට අයිති දෙයක්. ඒක මොකද මේක තියෙනවා නැති වෙනවා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එවැනි දෙයකට අපි එල්ලෙන්නේ නැතිව අනේ මම හැම වෙලාවම සතියෙන් ඉන්න ඕනේ කියලා එතකොට අපිට එතන පොඩි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා හිතේ. එවැනම් අපි ඒ තථාගතයන් වහන්සේගේ බුද්ධ මට්ටමට වැටෙනකොට මේ දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍ය දැක්කොත් එතකොට ඒන් එහාට අතහැරලා යන බව අපිට දැනෙන්න ඕනේ. ඒ මොකද ඒ தত্ত্বය මේ ලෝකය තුල එහෙම නැත්නම් මේ ආයතන ලෝකය තුල ආයතන වලින් ඉවත්ව රූප ලෝකය තුල ඒන් ඉවත්වන ඒ අරූප தত্ত্বයන් හිදී ඒ தত্ত্বයම අපිට පවතින නම් අපි මුලින් අර සතිය ඉතාම ඕලාරික වශයෙන් හඳුනගෙන හඳුන ගැනීමමයි අවශ්‍ය කියලා. ඒක අපි ඉතාම හොඳින් හිතක ගන්න ඕන කාරණා කියන එක ඉදිරිපත් කරනවා. කාමිකාලයන් කැමති ජයන්ත මහත්ම දේවස්සන්න. තේරුම් ගන්න. ඇත්තම ඔබතුමිය මේ මත කරපු කාරණා ඔස්සේම අපිට පුළුවන් තව දුරටත් කතා කරන්න. යෝනිසෝ මනසිකාරය කියන එක සම්බන්ධයෙන් අපි විවිධ විදිහට අදහස් කරන්නවා. ඒ වගේම දේශනාවලිනුත් අහනවා. ඒ වගේම උගස්සන් වල කියවිච්ච දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක තමයි අනිත්‍ය දුක් ලම්බේස අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් බැඳීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට මට හිතෙනවා ඒ ගැන පොඩ්ඩක් අපි තවදුරටත් පැහැදිලි කරගන්න මම මගේ අවබෝධය පිණිස තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැනගෙන කියනවා නෙවෙයි. ඒක පොඩ්ඩක් මට හිතෙනවා කල්යනා මිත්‍රෙන් අහලා දැනගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ කොමද කියන එක අපි දැනගෙන ඉන්න විදිහට. මම හිතනවා ඒකට මේ දිරුක් මහත්මයාට මම මුලින්ම යොමු වෙනවා. දිරුක් මහත්මයා යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔබතුමා අදහස් කරගෙන ඉන්නේ කොමද? තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මට හේනාට වැඩිය මට ඒක ප්‍රයෝජනවත් කියලා තියෙන විදිහට තේරුම් ගන්න තියෙන විදිහට ඉතින් ඒකට එක උත්තරයක් කියලා එහෙම මේකයි කියලා නම් නැහැ ජයන්ත මහත්මයා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම කියන්නේ ඒකට විස්තර කරන්න වෙනවා ඒකයි කියන්නේ. ඒක මම කිව්වේ මොකද ඒක ඔනිසෝ මනසිකාරය කියන එක මම මේ යමක් ඉගෙන ගන්න ඒ වචන ඉගෙන ගන්න වශයෙන් නම් එහෙම කරලා නැහැ හිතලා නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු. දැන් අපි සාමාන්‍යයෙන් අපි ධර්මයේ ගැන නැති කාලයක් කියලා හිතරයි මොකද ඒක ඉවර ඉස්සන්න පුළුවන් මොකද ධර්මය ගැන ටිකක් මේක කරනකොට තමයි මොකද නැත්නම් ඉන්නේ ඒ කාලෙක අපිට එන හැම දෙයක්ම මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට එන තා ජීවිතේ අපි සක්සත් ස්කෝල් එක යනවා නම් ස්කෝල් යන කාලේ ඒ දෙමාපියන් එක්ක කියලා අත්‍යවශ්‍ය විවාහ වුණාට පස්සේ ජීවිතේ පැත්තන ගතිය ඒතර හැම තිස්සෙම අපි අර එතන තියෙන්නේ මෙතන මගේ මට වෙන එක්ස්පීරියන්සස් එක ප්‍රතිචාර දක්වන විදිහක් තියෙන්නේ. ඒකට හැම තිස්සෙම මෙතන මම ඉන්නවා. ඒ වගේම මම කිත් එක්ක වටපිටාවෙත් මේ ලෝකේ ඉන්න මගේ කැමති දේවල් මම අගය කරන දේවල් මගේ වටිනාකම දෙන දේවල් මට ආශ්‍රය කරන පුද්ගලයෝ මගේ ළඟ පාත ඉන්න ලෝකීස්ස මෙයාටි වශයෙන් අනිත් පැත්තේ තියෙන ඒවාටම එහෙම තමයි දැලීමක් සිද්ධ වෙන්නේ කොටක් වෙලාවට. ඉතින් අපි යම් ආකාරයකින් ධර්මාර්ගයේ පොඩ්ඩකට හරියනවල දැන් අපි ගාතකට සීලයක් කියලා පංච සීලයක් කියලා. දැන් පංච සීලයක් රකින්න කියලා කියන්නේම එතකොට අපි කරන ක්‍රියාවන්ගේ යම් ආකාරයක අවබෝධයක් තියෙන ඔය කීකේ සත්‍යයක් කරනවා. ඒ කෝම්බියක් දැක්කම වර්තනක එතකොට එකපාරටම වෙන දැන් මම මේ කෝම්බියගේ සත්‍යකින් යන්න ඕන කියලා. එතකොට එතනදී මම දැල්වේ මගේ බලපෑම් දෙයක්. ඉතින් මේක අන්න ඒ වගේ වෙලාවක මට හිතෙනවා ඒකත් සම්මාකාරයක මරණ යෝනි සමානසිකාරයක් තමයි. යම් ආකාරයක. ඉතින් ඒ ඊටත් එහා යන්න පුළුවන්. දැන් අපි හිතමු ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය පැත්තකට ගත්තාම අපි එතකොට ඉන්ද්‍රිය සංවරය වෙලාවකදී අපි දැන් ඉතින් යම් කිසි අපිට බොහොම ආත ප්‍රියමනාපයෙන් දෙන දෙයක් දැක්කම අපිට ඒක හිතට ඒක ගැන අර කැමැතියව කැමැතියෙන් ඉන්නතුව අර අපිට කතාගත යන අවශ්‍යතාවය කියනවා මේ සංසන්තන් ඒ මොකද නැත්නම් අපි ඉතින් කරනවා නම් සංකතම් පටිච්චසමුප්පලක්ඛ සංකතම් පටිච්චසමුප්පන්තයි පටිච්චසෝපන්න ඒකයි සංසන්තන් මේ සම්පණි දැන් යටි දැන් උපේක්ෂා වේදනා මේ උපේක්ෂා වේදනා මතක් කරගන්න හිතේ ඒකත් යෝනිස්ස මනසිකාරයක් කියලා කියනවා. දැන් අපි පුදුගල කතා කරන්නේ මට හිතෙන ඒවත් යම් යම් ආකාරයේ යෝනිස්ස මනසිකාරක තවත්‍යා ප්‍රතිපදා යනකොට අපි දැන් හුස්ම දිහා බලනවා. දැන් පොඩ්ඩක් අපි හුස්ම දිහා බලනකොට අපි මුලින්ම හුස්මේ අපි එතකොට අපි එතන හුස්මක් තියෙනවා නේද? අපිට හුස්ම නැද්ද අද්දු වැඩි වෙන හැටි. මේක වදින තැන් මේ ඔක්කොම බලනවා. එතකොට අපි ඒ වෙලාවට හුස්සල පැත්තක් නැහැනේ. ඒකත් යෝනි සමානසිකාරයක් කියලා. අපි තවත් එහාට යනකොට ඒක තව තව තව තව දිනු කරනකොට අපි අර ඔබ්ජෙක්ටිෆයි කරන්න එක අද වෙනවා. අපි එතකොට අර බලන ඒ ඔබ්ජෙක්ට් කරන දේ බලන දේ එතකොට හුස්ම විතරයි දෙන්නේ. අපිට දැන් පතාගතයන් වහන්සේ පස් තැනක් හතර තැනක් දුන්නානේ ඒක බලන්න පුළුවන්. එතකොට මේ බලන් දෙයට වැඩිය මේ බලන ක්‍රියාවලිය දැනින් ඊට පස්සේ අවධානය යොමු වෙනවා. එතන තේසේ මනසිකාරයක් තියෙන එතකොට අවසාන වශයෙන් මම හිතන්නේ ඉතල තමයි. මොකද අපි දන්නවනේ මේ මනසිකාර කියන්නේ ඒක නාම ධර්මයක් කියලා. නාම ධර්මයක්. එතකොට මනසිකාර එක තමයි ඇත්තටම අන්තිමට මේ අර මේ අවිද්‍යාවට මූලික කරගෙන තියෙන මේ අපි එක්ස්පීරියන්ස් එක. ඉතින් අර ඒ වගේ තත්යකට ආවට පස්සේ අපි මේ අර යන ක්‍රියාවලිය දකින්න පුළුවන් තත්ත්වය කියලා නම් මම නම් හිතන්නේ ඒක තමයි ඔනිතු මනසිකාරය හරියටම උපරිමයෙන් තියෙන කියලා මට දැනග තේරෙනවා. ඉතින් ඊට අමතරව අනිත් හැම තත්ත්වයක්ම මට නම් ඔනිතු මනසිකාරය තමයි මම කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඒක කමන්නේ වගේ ප්‍රයෝජනවත් කියලා හිතන පෙරවන් සරණයි. තිරන් සරණ අපි ජයන්ත මාසයෙන් සුදු අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මොකද දැන් අපිට දෙලොක් මහත්ම පැහැදිලි කරා. ඇත්තටම තමන් අඳුරගත්තේ කොහොම රියෝනිස මානසිකාරය කියන එක කොහොම වැදගත් වෙනවා. දැන් අපි හිතුවොත් ඕනම දෙයක් සාමාන්‍ය ඕලාරික විදියට අපිට පුළුවන්කම තියෙන අපි දන්නවා දැන් එකින් පවුක් වෙන තියෙනවානේ. අපි දන්නවා අපි ඇති මේ දේවල් කෙරෙන්නේ යම් කිසි දෙයකට. කිනක් කෙරෙනවා කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය භාවිතා කරලා. එහෙනම් මනසිකාරය වැරදි විදිහට භාවිතා කරොත් අපේ අතින් කෙරෙන්නේ පව්. ඒ සාමාන්‍ය විදිහට අපිට ඒ විදිහට ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියන එක. මොකද සාමාන්‍ය විදිහට අපි දැක්කොත් මේ කාම ලෝකේ ජීවත් වෙනකොට අපිට පේනවා මේ ධර්මයකට ඇහුම්කන් නොදුන්නු මේ මෙවැනි දේවල් හිතට නිකමටවත් නොදීපු මනසකින් කොහොමද දේවල් කරන්නේ? එවනි එවැනි මනසක සිදුවෙන මානසිකාර දුෝනිසෝද කියන එක අපිට නිකන් සාමාන්‍ය මට්ටමින් හිතන්න පුළුවන් වෙනවා. ඒ විදිහට හිතනකොට ඒකත් යෝනිසෝ මානසිකාරය කියන එක අපිට තේරෙනවා. නමුත් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට අරහත්ත්වයට පත් වීමට භාවිතා කළා මේ යෝනිසෝ මානසිකාරය. එමුනම් මෙහි මට්ටම් තියෙනවා. එක එක මට්ටම් තියෙනවා මේ මානසිකාරය. කොයිතරම් දුරට ගෙනියන්න ඕනද අවසානයේ ඉන්නාංශ කියන මේ සබ්බ සංඛාර සමත කියන තැනදී මේ මානසිකාර සියල්ල අතරින තුරු මේ මානසිකාරය අපිට හරි පැත්තට පුරුදු කරන්න වෙනවා. ඉතින් ඒකට තමයි කියලා හිතනවා මේ යෝනිසෝ මානසිකාර කියන්නේ. ඒනොත් අපි දන්නවා එක එක විදිහට උනාංශ අපිට තේරුම් ගන්න කියලා දැන් කන්ද වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, පටිච්ච සමුප්පාද වශයෙන් දකින්න කියන මේ මම කියන්නේ කවුද කියන එක නෙමෙයි දකින්නේ ඒක. එතකොට ඒ තැන්වල යෝනිසෝ මානසිකාරය පවත්වන ලිපිය ටිකක් වෙනස් වෙන්න ඕනේ. මොකද අපි අර මුලදී ඒ වතුන් වලින් පවෝලින් අයින් වෙලා පින් කරන්න ඒ කරන මානසිකාර වලට වැටිය තරමතරට එහාට යෑමක් තියෙන්න ඕනේ කියලා හිතෙනවා. මොකද එතකොට අපි බලන්න ඕනේ අන්නාර ආරම්භය කියලා තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. වරදක් නැත්තම් කලයන් මිතු ඒක නිවැරදි කරයි කියලා හිතෙනවා. මොකද දැන් පටිච්ච සමුප්පාදය ගැන පටිච්ච සමුප්පන්න බව ගැන දකින්නකොට දැන් අපි මේ දේවල් සම්බන්ධ කරලා හිතනකොට අපි හිතන ඔන්න යමක් කවුරු හරි කියනවා ඇහුණා ලොකු වේදනාවක් හිතට එති. ඉතින් මේ වේදනාව අයෝනිසෝ විදිහට අපි මුලින්ම හිතනවා. මේක මට මෙච්චර දුකක් ආවේ අන්න ආරය වෙන මෙහෙම වචනයක් කියුවානේ. ඒ කියපු වචෙන්ට තමයි මට මේක උනේ. ඔන්න අයෝනිසෝ මානසිකාරය. නමුත් අපි දන්නවා අපිට බුදුන්වහන්සේ කියලා දෙනවා මේ දේවල් ආයතන වශයෙන් දකින්න. කන්ද වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න කියලා. එතනදී අපිට පාවිච්චි කරන්න ඕනේ ආයතන වශයෙන් දැකීමයි කියන එක අපිට හිතට ආවොත් අන්න එතනදී අපි මානසිකාරයේ යොමුචෝ වුණා කියලා හිතෙනවා. ඊළඟට කොහොමද මේක වුනේ? අපි ඉගෙනගෙන තියෙනවා මේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන. කොහොමද මේ ආයතන ඇති වෙන්නේ නැති වෙන්නේ? ආයතන කිනක විතර තියෙන දෙයක්ද? එහෙම නැත්නම් ඇති වෙන්නේ නැති වෙන්නේ තියෙන දෙයක්ද? ඒ ආදී වශයෙන් අපි හිතන්න ගත්තහම අපි අර වේදනාව අපි බලන්නේ ඊළඟට ආයතන වශයෙන්. ඒ විදිහට බලලා අපි දන්නවා අපිට ඇති වෙන වේදනාව මේක ස්පර්ශයක් නිසා ඇති වෙන්නේ. අන්න එතකොට යෝනිසෝ මානසිකාරය. එහෙමනම් අපි දන්නවා මේ විදිහට බලනකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? එහෙමනම් එතන අපි දන්නවා ඇති වෙන සත්‍ය මේ අපි ඇතුළ සකස් වෙන විදිය අනුව තමයි මේ වේදනාව මෙතන සකස් වෙන්නේ. කියන දේ දකින්න විදියට අපේ මානසිකාරය හැසිරෙවොත් අර මුල තිබු මානසිකාරයට වැඩිය ප්‍රමාණයක් අපි යෝනිසෝව මානසිකාර කරා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව දිගින් දිගට මේ මානසිකාරයේ විදිහට වෙනස් කරනකොට යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා දැන් මොකද අපි දන්නවා වේදනාව පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වේදනාව අපි දන්නවා ස්පර්ශය නිසායි. ස්පර්ශය මොකක් නිසාද? මේ ආයතන කියලා දෙයක් අතගත්තා කියලා ගැනීමක් නේද? එනි මේ නිසා නේද මේක උනේ? අන්න එතකොට එතන තියෙන යෝනිසෝ මානසිකාරය අර මුලදී කිම්පව කරනකොට තිබිච්ච එකට වැඩිය තරමක් වෙනවා. ඒක අපි ඒකේ ඇතිවීම නැතිවීම දකින්න ගන්නවා. සමුදය අස්තංගද මේ නේද මේක උනේ? තවත් එහාට අපි යනවා. කොහොමද මේ ආයතන ඇත්තටම කොහොමකට මේ ආයතන ඇති වුණා කියන්නේ? දැන් ආම රූප කියලා දෙයක් තියෙන නිසා නේද මේ ආයතන කියලා දෙයක් අපි ගත්තේ? එහෙනම් මේ නාම රූප කියන්නේ මොකක්ද? ඒ ආදි වශයෙන් අපිට පුළුවන් වෙනවා ක්‍රමක්‍රමයෙන් අපේ මනසිකාරය හරියට පුහුණු කරලා යම් කිසි විදියක අපිට තේරුව මේ සියලුම සංස්කාරයන් සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසායි. මෝඩකම නිසා, හිත හිත ඉඳපු නිසා එන්න මේ විදියට හිතුවා. එහෙමනම් මේ මනසිකාරයම හරි විදියට යොදවලා යම් කිසි දවසක අපේ ප්‍රඥාව ඇති වුණොත් අපිට එතනදී අපි දන්නවා අන්නේ එතනින් තමයි අපේ ගමන යම් කිසි දවසක නිමා වුණොත් නිමා වෙන්නේ කියලා. ඒ නිසාම තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ කියන්නේ යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කා කියලා කියන්න පුළුවන් පටිච්ච සමුප්පාදය දැක්කා. දැක්කා කියන එක වෙනස් දැන් සත්‍ය කියන එක වෙනස්. ඒ නිසා මේ සඳහා ඉතාමත්ම අවශ්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. අපිට පුළුවන් නම් මස්සින් සති ඉඳන් හොත් මේ අතිකල් ඒ විදිහට බලනකොට ඒක සාල්ජික කෙලස් දුර වෙන. ඉතින් කෙලස් දුර වෙන මත්තමකට පස්සේ නිරන් යටපත් කරගෙන ඒ විදිහට කරන පුළුවන් උනොත් බලන්න අපිට මස්සක් තියෙනවා මේ රෝගින් සම්පූර්ණයෙන්ම නිදුන තත්ත්වයකට නිරෝධය දක්න තත්ත්වයකට පිට කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මට යොන්ස් මගේ සායයේ ලෝකෝත්තර පැත්ත ගැන කතා කරන්න කියන. එතකොට ඉහිකට සත්‍යෙ එන්න නම් කෙනෙකුට මේ සත්‍ය ඥානෙ කියන්නේ කොහොමද කියලා අහලා දැනගන්න. එතකොට ඒක කරන්න නම් මේ ශාල්‍යාන මිත්‍ය ඇතිවත් මේ සද්ධර්ම ශ්‍රවණය ක්‍රම කරගත්තාම අපිට සාර්ථකවක් වෙනවා. අපි කොහොමද ඒක දැන් ඒක අපි ඒක ප්‍රයෝග කරගන්න කියලා. ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ දේශනා කළාම ඥානකෝ අම්බික්ඛවේ පස්සතෝ ආසවාදං කයං පදාමි කියලා මුස්සා. දැනගත්ත දේ දැක ගන්න නම් දැනගන්නේ මොකද්ද කියන සත්‍ය ඥාණයෙන් අපි දැනගන්නවා. ඒ කියන්නේ එතකොට අපි ඇත්තම මොකද්ද අපි කරත්තේ මුත්‍ය මොකද්ද? පොතේ කියත කියලා නොනද? අනිත් වාගේ කරන්නේ. පොතේ සත්‍ය ඥාණය තුළ අපිට පුළුවන් නම් මේ ඒ කරුණ ටික දැනගන්න, ඒ දැනගත්ත දේ තුළ තමයි අපිට සත්‍ය කරනකොට යෝනිස මනසිකාරය කියන්නේ. අත්‍යවශ්‍ය වර්තියවන දැනුම මුල පරයය සූත්‍රය අනුව අපි දන්නවා අපි අවිද්‍යාව තුළින් අපි දෙවියන් මාන්‍යනා කරනවා. එනි අපි ලෝකයේ තියෙනවා කියලා පිළිගන්න දැන්. අපිට රූපයක් දකින්න ඕනක තියෙනවා. ඒ වගේ ඒක නමුත් දැන් සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා ඒකෙන් යා මාම හිසරන් යාක යා දැනගෙන හැබැයි යාට තියෙනවා දර්ශනය එක්ක තියෙන ඥානය. බුදුරහතන් වහන්සේට එහෙම නමන්නේ නෑ මාන්‍යනා කරන්නේ නැහැ. එතකොට ඒ විදිහට අපිට ලෝකයක් සත්‍යයෙන් බලන්න නැතුව සමුදේ ගන්නවා. ඒ කියන්නේ තියෙන ලෝකයක් අරගෙන අපි ඒක දැන් සුරුසු කොටස් ඉස්සරහ තියෙන තැනක ඒ මෙහෙමයි කියලා. ඒක නෙමෙයි ඒවත් තියෙනවා. ඒක පතර යකෝ තේජෝ වායෝ අරගෙන ඒක ගැන බලන්න පුළුවන්. නමුත් ඒක හැදෙන කොහොමද කියන්නේ? සමුදේ හැදෙන්නේ කොහොමද? සමුදේ කියන එක දැන් ඇතුලේ කොහොමද කියන එක බලන තුරේ අපිට නිරෝධයක් ලැබෙනවා. ඒ පැත්තෙන් බැලුවොත් තමයි ලෝකෝත්තර ධර්මත වැටෙන්නේ. නමුත් එතෙන්ට එන්න අරවාස්සේ ස්ටෙප් බයි ස්ටෙප් අර මොග්ගලාද සූත්‍රය වගේ මේක පරිපලක් විදිහට ලස්සනට එන්න ඕනේ ක්‍රමයක් තමයි විද්‍යා මාසික ලෙසින් කියන්නේ කියලායි මාතෘකාව මම තේරුම් ගන්න විදිහ තමයි කියලා කියන්නේ. තේරුම් ගන්න අවශ්‍යයි. එතෙන්දී කෙවරා මේ සත්‍ය ඥාන කියන එක ඇත්ත වශයෙන්ම සත්‍ය ඥානය අපි දැන් මුලට ගියොත් එහෙම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියනවනේ අර විපරිවර්තන ද්වාදශාකාරං කියන තැනදී කියනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥ ඥාන වශයෙන් තමයි මේක අවබෝධ කරගන්නේ කියලා. මට තේරුම් තිබුණේ සත්‍ය ඥාන කියලා කියන තැනම ඇත්තටම මේ දුක්ඛ සත්‍ය, සත්‍ය ඥාන, සමුදය සත්‍ය, සත්‍ය ඥාන, මාර්ග සත්‍ය, සත්‍ය ඥාන, සමාන නිරෝධ සත්‍ය, සත්‍ය ඥාන, මාර්ග සත්‍ය, සත්‍ය ඥානේ දැන් තේනවා කියන්නේම එතන ඇත්තටම මේ මාර්ග ඵලයට වෙනමයි කියන එක තමයි මේ සත්‍ය ඥාන කියන එකෙන් මම තේරුම් ගන්න ඉන්න මම හිතන වසන්ත මහත්මයා ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටයි ඒක කරුණු දැක්කේ වසන්ත මහත්මයා ඔබට පුළුවන් දෙක පැහැදිලි කරන්න සත්‍ය ඥාන කියන මොකද්ද දැන් මාත් හරි මම කියන්නේ එහෙමයි දැන් සත්‍ය ඥානෙද පස්සෙකිනා සෝතා පස් පන්න වෙච්චිනා නේද එහෙමයි එහෙමයි සත්‍ය ඥාන සත්‍යඥාන පස් වෙනා කියන සෝතා බලමු සත්‍ය ඥානෙට පස් වෙන්නේ ඉස්සෙල්ලා අපි සෝතාපට්ටි අංග බැලුවාම අපි සෝතාපට්ටි අංග හතර ගත්තත් වෙන යෝනිතු මනසකාරය තියෙනවානේ ඒ කියන්නේ යෝනිතු මනසකාරයේ එන්න සත්‍ය ඥානෙ අපි අත්දෙනවා කියන එක පස් වෙන්න උත්සාහ කරන කෙනෙක් දෙකක් නේ ඒකවල පස් වෙනුම් පස් වුණාට පස්සේ තමයි ඒකේක පුද්ගලයාගේ ඒකේක පුද්ගලයාට තමයි අර විදිහට මාර්ගතෝ ඒකේක පුද්ගලයා ප්‍රතිසුවාන් ඵලෙට පස්සෙච්ච අජත්ත යෝනිසෝ මනසිකාරය කියන එක තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන තැන තියෙනවා. ඊට පස්සේ අපි දන්නා ඔය දෙක නැවත වරක් එක දෙකද එක දෙකකට කැරිනවා. යෝන කියන්නේ සද්ධර්ම සම්බනේ එහෙමත් නැත්නම් පරතෝ ഘോഷේ කියන එක බෙදෙනවා දෙකකට සත්පුරුෂ සංසේවනයේ ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කියන. මොකද සද්ධර්ම ශ්‍රවණය කරන්ද ලැබෙන්නේම සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනවා කියන්නේ මේ කාගෙන් හරි අහගන්නවද කවුරු හරි කෙලින්ම අහගන්නවද නැත්නම් කවුරු හරි කියපු දෙයක් අහගන්නවා එතකොට සත්පුරුෂ ආශ්‍රේකුත් සද්ධර්ම ශ්‍රවණේකුත් දෙකම අපිට හම්බ වෙනවා ඒ පරිසෝ ഘോഷේ කියන දෙන ඊළඟට යෝනිසෝ මනසිකාරයේ කියන දෙන ඒක දෙකට බෙදලා කියන නැවත වරක් යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාවක් කියන එතකොට දැන් අපි මෙතනදී කතා වුණේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අපිට අපි සාමාන්‍යයෙන් ගත්තාම ඉන්ද්‍රයන් වලට හසුවන දෙයක් අපි දකින්න يعني දකින්න අහන දැනගන්න කියන අවස්ථාවලදී එහි මූලට ගිහිල්ලා ඒක නිසියාකාරව බලන්න ගන්න උත්සාහය කියලා. එතකොට අපිට පුළුවන් විග්‍රහ කරගන්න යෝනිසෝ මනසිකාරය කියන එකයි ධම්මා ධම්ම ප්‍රතිපදාව කියන එකයි පොඩ්ඩක් තවදුරටත් විස්තර කරගන්න අපිට හැකියාවක් තියෙනවා. චිත්‍රමාසේ මම ඔබට කියවෙනවා චිත්‍රමාසි ප්‍රතිපදාවක් අවශ්‍යයි කියලා තේරුම් ගන්න. මොකද මානසිකාරයේ යෝනිසෝ වෙනසුරු අපි ඉන්නේ සින්පෞපෙත්තේ මෙතනින් අපි මේ පව අයින් කරලා පිනපැත්තට හැරිලා මේ විදිය අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. යම්කිසි ප්‍රතිපදාවක් බැසීමේ අවශ්‍යතාවයක් තියෙන එක එන්නේ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් කියන එක. එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාවක් අනුගමනය කෙනෙක්ගේ කියන දේ තේරුම් ගන්න සුළු මේ කියන්නේ කෙනෙක් සෝතාපන්න වුණා කියලා අපි කියන්නේ නැහැ. කෙනෙක් නුත් නැහැ මේ සෝතාපන්න වෙනකොට යම් කෙනෙක් සෝතාපන්න වෙනවා කියන්නේ මමත්වය තේරුම් අරගෙන අවබෝධ වෙලානේ. ඒකද මෙන්න මෙවැනි ප්‍රතිපදාවක මනසක් පිහිටනවා නම් එවැනි මනසක් තුළ මෙන්න මේ විදිහටයි දේවල් දිනු වෙන්නේ කියන එකයි ජාන්ත මහත්මයා ඒ ධර්මානුධර්ම ප්‍රතිපදා කියන එකෙන් තේරුම් ගන්න තියෙන්නේ. අදුපාඩුකම් නැති අපි අනිත් අයගෙනු අහලා තේරුම් ගන්න මේ තේරුම් ගන්න. මම පාරිත මහත්මයාගෙන් මම පාරිත මහත්මයා බොහොම සින් මේ බොහොම සවධාන වාස්තාවකින් කියත පාරිත මහත්මයා මේ යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් කියන දෙක කොහොමද ඔබතුමා තේරුම් ගන්න අපි දැන් යෝනිසෝ මනසිකාරයෙන් කියන එක නම් ඇත්තටම අපි කතා කරලා දැන් කියම් ප්‍රචෝබෝධයක් තියෙනවා. එතකොට ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එකෙන් ඔබතුමා විශේෂයෙන් තේරුම් ගන්න තියෙන්නේ කොහොමද කියන එක අපිට පොඩ්ඩක් මතකලා දෙන්න. සවන් ගන්න. හැකියාවක් නැහැ. නමුත් චිත්තරාජ භක්ති මහත්මයා සඳහන් කරා වගේ සීල සමාධි ප්‍රඥාවල යෙදෙමින් නූපන් අකුසල් මූකද වීමට, උපන් අකුසල් වැඩි දියුණු කර ගැනීමට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්තව ගමන් කිරීම කියලා තමයි මේ මගේ අදහස. තවත් කල්යාණ මිත්‍රයන්ගෙන් තවත් විස්තර දැනගන්න කැමති කියලා අන්තරම්. අපි යෝනිසෝ මනසිකාරය කරනවා කියලා අපි යම් කිසි අදහසකට ආවනම් යම් තේරුමකට ආවනම් ඒ ධර්මතාවයේ යෝනිසෝ මනසිකාරය කරලා අපි වඩා ගන්න යම් ධහමක් තියෙනවා නම් ඒ ධහම තුළ හැසිරෙන්න ඕනේ ධර්මයට අනුධර්ම වශයෙන්. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වැඩි දියුණු වෙන ආකාරය. එතකොට බෝධිපාක්ෂික ධර්ම වැඩි දියුණු වෙන ආකාරයෙන් ධහම වඩන්න ඕනේ. මොකද්ද මෙතන මේ ධහම කියලා කියවෙන්නේ? අපි යෝනිසෝ මනසිකාරය කුමනෝ අරමුණක් දෙස අපි බැලුවා නම් එහි උප්පත්ති ලක්ෂණය දක්වා එතන ඉඳන් මේක මෙන්න මේ ආකාරයෙන් නේද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අතරම් පටිච්චසම්පාද වශයෙන් යෙදෙන්නේ කොයි මොන විදියට ගියත් එතනින් කෙලවර වෙන්නේ. එතකොට ඒ ආකාරයට යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් අන්න ඒ ධර්මතාවයට අනුව කටයුතු කරන්න ඕනේ. අනුධර්ම බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වැඩි දියුණු වෙන ආකාරයට කියලා. එහෙමයි මම තේරුම් ගන්නේ. සර්වන්සත්. ඔව් සර්වන්සත් නම් ඇත්තට මම හිතනවා මම කියන්නේ ස්වාමීන් අපි බොහොම ගෞරව කරන විතරම අපේ සම්බන්ධය ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා මට හිතෙනවා. නමුත් වැරදුනොත් කියලා මම කියන්නේ නැත්තේ ධම්ම අනුධම්ම කියන එක විස්තර වුණා යම් තැනකදී. ඒ තමයි ධම්ම කියලා සඳහන් වුණේ මගේ මතකයේ හැටියට. චතුරාර්ය සත්‍ය ධර්ම. ඊට පස්සේ අනුධම්ම කියලා කිව්වේ අර පද්මශ්‍රී මහත්මයා කිව්වා වගේ සත්‍ය බෝධිපාක්ෂික ධම්ම තමයි අනුධම්ම කියලා කිව්වේ. ඒකෝට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේ පිළිවෙත කියන එක තමයි සරලව තේරුම් කරලා දුන්නේ. ඉතින් ඒක වැඩිම තම තමන්ගේ නොයෙකුත් අපි දන්නා භාවනා මාර්ග ඔස්සේ නැත්නම් මෙහි කිරීම වශයෙන් හෝ ඒ ආකාරයෙන් ගිහින්න තමා පුරුදු කරගත්ත නැත්නම් තමා ගුරුවරයෙක් යටතේ හෝ පුහුණු කරන ඒ ප්‍රතිපදාව ඒ ආකාරයට වැඩිම අර සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරයෙන් සතර සතිපට්ඨානයේ සිට සප්තබෝධිංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරයෙන් වඩනවා කියන එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව හැටියට සාමාන්‍යයෙන් අපිට හඳුන්වන්න පුළුවන් කියලා හේතුණා. ඉතින් ඒ පිළිබඳව ගත්තාම ඇත්තටම අර යෝනිසෝ මනසිකාරයේ කියන එක අරහාම තමයි ඒ කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද යෝනිසෝ මානසිකාරයකින් තොරව මේ කුසල ධර්ම සතින් කිසිවක් වඩා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි කලින් කතා කරා වගේ නීවර නැති තැනක මේ ධර්ම වැඩෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම නීවරණ දුරු කරන එහෙමත් නැත්නම් අපි ඒක දුරු කරනවා කියන්නේ තදංග වශයෙන් නැත්නම් විස්තම්බන වශයෙන් දුරු කරලා මාත්‍යමකට ආවට පස්සේ තමයි මේ ධර්මතා ඒ අවස්ථාවේ වැඩෙන්න පටන් ගන්න. ඉතින් මම හිතනවා ඒ මූලික වශයෙන්ම සෝතාපන්න වෙන්න තියෙන ලක්ෂණ හතරෙන් අවසාන දෙක මුල දෙක නම් අපි දන්නවා පරත උදෝෂයත් එහෙම නැත්නම් අපි කියනවා සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයත් ඊළඟට යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාවක් කියන දෙක එක ළඟට එකට යන දෙකක් නිසා ඒක වෙන වෙනම යන දෙයක් නෙවෙයි. මම හිතනවා මේ අපිට මෑතකදී අහන්න ලැබුණු විදිහට ඒකට වෙනස් තර්කයකින් අපිට අහන්න ලැබුණා. නමුත් ඇත්තටම මේ ගැන හිතනකොට හිතනවා මේ දෙක එකටම යන දෙක. ඒක නිසා තමයි අර මූලික වශයෙන් කොටස් දෙකකට බෙදපු කරුණු දෙක, ඒ කියන්නේ පස්සෝඝෝෂය ඊළඟට අජ්ජත්තං යෝනිසෝ මනසිකාරය කියන දෙක ওই විදිහට හතරක කඩලා පෙන්නලා තියෙන්නේ ඒ සම්බන්ධය උඩයි කියලා. ඉතින් ඒ පිළිබඳව තවත් කාට හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි. පොඩි අදහසක් ඉදිරිපත් කරන්නද ඇත්තෙන්ම යෝනිසෝ මනසිකාරයේ තමයි එතෙන්දි ප්‍රධාන වෙන්නේ. දැන් අර ඒ පළවෙනි කාරණා දෙකෙන් පස්සේ යෝනිසෝ මනසිකාරයේ කිව්වහම ඔය අපි කතා කරපු හැම දෙයක්ම ආයිති වෙනවා වගේ නේද? සාරාසයක් තුලින් දැක්කින්න කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා දුන්නා. එතකොට අර නූපන් ආශ්‍රව නූපදීන් දුපන් ආශ්‍රව වැඩි දියුණු නොවෙන්න අනේ විදිහට බලන එක අපට කතා වුණා. ඊට පස්සේ ඒ අහගත්ත ධර්මයේ අර කලින් අපි අහගත්ත කරුණු දෙක තියෙනවානේ සෝතාපන්න වෙන්නේ. ඒකත් ඒ ගැන හිත යොමු කරන එක තමයි ධම්මා අනුධම්ම ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍ය. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ගැන හිත මෙන්නේ කරනකොට ඒ යෝනිසෝ මනසිකාරය කරනකොට ඉබේම ඇත්තෙන්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි වැඩෙන්නේ. ඒතකොට දැන් හිත කය වචනය කියන තුන් දොරෙන් මොනවා හරි සිද්ධ වෙන අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් ඒ කියන්නේ අකුසල් වැඩි නොවෙන්ද කුසල් වැඩි වෙන්නත් අපි හිත යොමු කරනවා නම් මේ උපන් තැනට. ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍යය තමයි මෙහි කරන්නේ. ඒකෝටි ඒකෝට සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඇත්තෙම යෝනිස මනසිකාරය කරනකොට ඒ හිත කය වචනයෙන් අපි සිද්ධ වෙන දේවල් වලට හිත යොමු කරන වෙලාවෙම වැඩෙන්නේ මේ සතර සතිපට්ඨානෙ. ඒකෝට සතර සතිපට්ඨානියත් එක්කම සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් වඩනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමයි දියුණු වෙන්නේ. ඊට පස්සේ සති ස්පෝධි පාක්ෂික ධර්ම තමයි වැඩෙන්නේ. අනේ මේ විදිහට ඒ වගේ පරාසයක් විදිහට හිතනකොට මේක අපි මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය මෙහෙම බලන්න ඕනද මෙහෙම බලන්න ඕනද කියලා හිතන්නේ නැතුව කිටි ක්‍රමයකින් කියන්නේ මොනවා හරි අපි සිද්ධ කරනකොට හිත කාය වචනේ කුසල්ද වැඩි වෙන්නේ කුසල්ද වැඩි වෙන්නේ අපි අහලා තියෙන ධර්මයට අනුව මේ ලෝකෝත්තර වශයෙන් වගේ ලෞකික වශයෙන් තමයි ඉතලම් පටන් ගන්න. නමුත් ඒ විදිහට හිතනකොට ඒ විදිහ පරාසයෙන් බලනකොට තමයි මේ සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ වෙන්නේ කියලා ඒ අදහස ඉදිරිපත් කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අප්‍රමාණකම් කොහොමදයි අදම ඒකම තමයි සිද්ධ වෙන්නේ කියන එක තේරෙනවා. මොකද සතියෙන් තොරව සිටුවදක් නැති බව තේරෙනවා. සතිය නැත්තම් ඒ පොයිපත්තකටවත් යන්නේ නැහැ. අක්ෂරපත්තමයි යන්නේ අපි ඉන්න වෙලාවට. ඉතින් මේ සතිපට්ඨානෙ වැඩිම හරහාම ඒ බුද්ධංග ධම්ම දක්වාම ඒ සත්‍ය පොයිපාක්ෂික බාධන් වෙනවා. ඒ කියන්නේ ආයාසයේ ඒක ආනාපාන සති සූත්‍රය වෙන්නේ එක එක විෂු සමූහය එක එක විදිහට ධර්මයන් වඩනවා කියලා සමහරු යුද්ධපාද වඩනවා කියලා සමහරු ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා ඒ කියන අන්තිමට පෙන්වලා දෙලා තියෙනවා මේ සතිය වැඩිම හරහා ඒ සියලු ධර්මයන් ඒ ආකාරයෙන් වඩන බව බොහොමකින් මාය මහත්මිය ඔව් ඉදිරිපත් අවකාශයක අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න after procedure is for trips okay is one of you yeah why don't you එන්න මම හිතනවා අපි අද දවසේ මූලික වශයෙන් ආරම්භ කළා මේ භගවා ගුණේ සම්බන්ධයෙන් භගවා ගුණේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේ ඉස්සෙල්ලා අපි දැනත් කරන කරුණුත් සාකච්ඡා කරන මේ සෑම සාකච්ඡාවකම කාරණයක් සම්බන්ධයෙන් මූලික වෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිර්මල අදමණ්ඩෙන් ඒක තමයි සත්‍ය ප්‍රාග්ය. No, this is a very important හැම කල්යන මිත්‍රේ කුතුමල්තේ කුතුම ඉතාමත් සුතස්මිත පූර්වක පුණ්‍යල් මොදන කරන් කැමති කද අපි සියල්ල දැනගෙන එන කල්යන මිත්‍ර පිටසක් නෙමේ අපි එකිනෙකාගෙන එකිනෙගෙන අස්වල් බැඳගෙන යන ගමනක් නිසා මේ හැම වචනයක් ඉතාමත් ප්‍රයෝජනවත් වෙන හැම දිනකටම ඒක මම ප්‍රධාන කරන ඉතාමත් සන්තෝෂෙන් මොකද අපි ඉස්සර යන කමනක් කෙනෙක් අපි මතක තියාගන්න අවශ්‍ය වෙන නිසා සමහරක් අවස්ථාවල අපි කියන දේවල් අඩුපාඩු ඇති නමුත් ඒ දන්න තේරුම් තරමින් ඉදිරිපත් කරන්නේ තවත් කෙනෙකුට මේ තරමටත් මේක තේරුම් කියන අදහසින් මිස Taman දන්නවා කියන ගුරුවරේ කියන අදහසකින් නොවන බව අපි දැන්ත කතා කරන හැම වෙලාවෙම ඒක ඒ විදිහමයි කියලා දේවතාත් අපි ගේන මතකේ තියාගන්න ඕනේ. ඉතින් ජාත මාසේ අජස්තික යෝනිසෝමනසික කියලා වගේ වචන දෙකක් තියෙනවා. මට උත්තරේ විතර මෙහෙම දෙයක්. මොකද මේ අපේ මානසික කියන්නේ මෙච්චරම අපේ බාහිරක නෙමෙයි. අපි මේ දැනෙන බවෙන් අපි පිට කියනවා නේද මෙහෙම දෙකක් තියෙනවා. ඒ මම තමයි මේ හැමෙන් ඇතුලේ ඉන්නේ මේ හැමෙන් පිටක් තියෙනවා. සුත්තරගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය ඇතුළතට ගන්න කියලා. මොකද එතනදී උන්වහන්සේ අපිට කියෙන්න කියන්නේ ඇතුළක් නෙ පිටක් නෑ කියලා නෙමෙයි. අපි දැනට ඉන්න මට්ටමේ උන්වහන්සේ කියන්නේ මේ හොඳට තේරුම් ගන්න මේ මනස එළියටයි අපේ ටෝච් එක වදින්නේ. ඕනම දෙයක් සිද්ධ වෙනකොට අපි එළියෙන් තමයි ඒක දුහන්නේ. මෙන්න මේක නිසා මේක වෙන්නේ මේක නිසා මේක වෙන්නේ කියලා. ඒකයි අජ්ජත්තික යෝනිසෝමනසිකාරකයෙන් තමයි කියන තැන මට නිකම තිතන උනන්දු කිව්වේ මේ ෆ්ලෑෂ් ලයිට් එක ඇතුළට ගහගෙන බලන්න. කොහෙන්ද මේක පටන් ගන්නෙ? කොහෙන්ද මේව පටන් ගත්තේ කියන එක දකින්න උත්සාහයක යෙදෙන්න කියලා. ඉතින් ඒ කොටසත් ඇතුල් කරන්න කැමති ඊට අමතරව යමක් ඇතුල් කරන්න දෙයක් නැහැ මොකද අපි හැමදෙනාම එකතුලා අපේ දැනුම මට්ටමට අපි තේරුම් ගත්තා අද දවසේ අපි භගවා ගුණය ගැන කතා කරේ ඉතිපිසෝ ගාථාවට අනුව ඒ ගුණ නවය ගැන අපි අද දෙනකොට සාකච්ඡා කළ අවසානයි ඒ නිහාට අපිට ඕන තරම් තියෙන බුදු ගුණ ගැන කතා කරන්න නමුත් දැන් අපි වෙසක් මාසය වල පුසන් මාසයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නවා පුසන් කියන්නේ අපි ලාංකික අතිතාමත් වැදගත් මාසයක්. ඒ නිසා ඒක මතක් කරමින් හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ දලොත් මහත්තයාට. ඉතින් මෙතනම හැම මොහොතකම ඒක මතක් වුණා. යන්නේ නැති නේද සල්ලසන්නේ කරාද දන්නේ නැහැ මම කොහොමද දන්නේ කියන එක මනසින් මනසට ආවනතරම ඒ නිසා මම හිතුවා අපි කල්යාණ මිත්‍ර වශයෙන් එතුමාට ඉතාම ඉක්මස් ක්‍රියාවක් ලැබේවා නැවත අප සමග ඒ සියලුම ශක්තිය යොදමින් අපි සමග මේ ගමන යන්නට එකතු වීමට ඉතාම ඉක්මනින් අපිට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඉස්සෙල්ලා කියන අදහසින් එතුමාට පුණ්‍යානුමෝදනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් තෙරුවන් සරණයි සුජාමාසේ අත්‍රම් තව පොඩ්ඩක් ඇඳි සිටින්න අත්‍රම් මේ මම ඒ අජස්ත යෝනිසෝ මනසිකාරයේ කියන ක්‍රේතක උපදේශයේ තමයි ඒක මුලින්ම සඳහන් කරන්නේ පරම භූමිය කියන තැන එතන තියෙනවා මේ ද්වේ හේතු ද්වේ පච්චය සාවකස සම්මාදිට්ඨිය උත්පාදාය පරතෝච ගෝසෝ සච්ඡාන් සංවි අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ කියලා. එතකොට ඒක සිංහල තේරුම දෙනවා ශ්‍රාවකයාගේ සම්න දෘෂ්ටි උපදීම පිණිස හේතෝහ දෙදෙනෙක් වෙති. ප්‍රත්‍යෝ දෙදෙනෙක් වෙති. චතු සත්‍ය ගතික වූ ගටිත වූ චතු සත්‍ය ගටිත වූ පරතෝ ගෝෂේද අධ්‍යාත්මයේහි වූ යෝනිසෝ මනසිකාරෝ කියන දෙකයි. එතෙන්දී කියනවා එහි පරතෝ ගෝෂේ කවරේය මෙරමාගේ වශයෙන් යම් දේශනායක අවවාදයේ අනුශාසනයේ සත්‍ය කතායේ සත්‍යානුලෝම ධර්මයේ කුවේද එයයි සත්‍ය සතර දෙනකි දුක් සමුදය නිරෝධය මාර්ගය ඒ සතර සත්‍යයන්ගේ යම් දෙසමේ සැසඳීමේ විස්තර කිරීමේ විභාග කිරීමේ ප්‍රකට කිරීමේ ප්‍රකාශ කිරීමේ කුවේද මේ සත්‍යානුලෝම වූ ഘോഷයයි කියන ලැබේ. ඊළඟට කියනවා ඒ අධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාරයේ කවරේය. අධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාර නම් යමෙක් ධම් දේශන කල්හි බාහිර අරමුණ නොගෙන නුවණින් මෙනෙහි කෙරේද මේ ආධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාරයයි කියන ලැබේ. යම්සේ පුරුෂේක හිත පහව ගිය වියලි කාෂ්ඨකේක මතුවේ වියලි උත්තරාණයකින් මදුනේ ගිනි ඉපදීමට සුදුසු වේ. කවර හේන්දියත් ගිනි ඉපදීමට කාරණවන හේනි. එපරිදිම දුක්ඛ සමුදය නිරෝධ මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කරයි. මේ අධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාරයයි කියන ලැබේ. මෙතන දීලා තියෙන්නේ අර මේ උදාහරණයක් ඇහැට චෙත පහවදී චෙත නැති වියදී අර ගිනි උපදවන දෙයක් මදිනවා නම් ඒකින් අනිවාර්යයෙන්ම ගින්නක් හට ගන්නවා කියන එක. ඒ කියන්නේ එයා ඒ උත්තරාණි උත්තරාරණියක් කියලා කියන්නේ අත්‍යවම ගින්දර උපදවන දෙයක් ඒ දවස්වල තිබිච්ච. ඒක වියදී නම් ඒක උලන්න රත් වෙලා ගිනි ගන්නවා. ඒ වගේම එපරදිම මේ දුක්ඛ සමුදය නිරෝධ මග්ගයන්ගේ විපරිත නොවන ධර්මදේශනාව මෙනෙහි කරයි. මේ අධ්‍යාත්මික යෝනිසෝ මානසිකාරයයි කියනු ලැබේ. ඊට පස්සේ කියනවා පෙර නොඇසු විරු පෙර නොඇසු නොඇසු විරු තුන් උපමා කෙනෙක් වටාදි කාමයෙන් කාමයන්හි අවීතරාග වූ යම් කිසිද ඒ ආදි වශයෙන් කියලා කියනවා. මේ උපමා දෙකක් කියලා එකක් තමයි අපිට මෙතනදී තේරුම් ගන්න එක සමාවේදීත් වැඩිපුර කතා කරන්න වෙනවා. කොහොම හරි ඔය ආකාරයෙන් තමයි යෝනිසෝ මානසිකාරය කියන එක කියලා කියන්නේ. කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒකට අදාළ විදිහට මානසිකාර කිරීම කියන අර්ථයක් තමයි එතන මේ ප්‍රේතක උපදේශය දීලා තියෙන්නේ. වෙනත් තැන්වල වෙනත් ආකාරවලින් සඳහන් වෙලා ඇති. මට අර මතක් වුණා මේ කොටස් දෙකටයි මේ විස්තර කරලා තියෙන පරතෝගෝෂයත් අජ්ජත්තික යෝනිසෝ මානසිකාරයක් කියන එක ඒක තියෙන්නේ ප්‍රේතක උපදේශයේ. ඉතින් චිත්‍ර මහත්මයා මතක් කළා වගේ අපේ කල්යාණ මිත්‍ර දරුවත්ත මහත්මයා මේ දිනවල ඉදිරියේදී විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සූදානම්කින් පසු වෙනවා. ඉතින් දැනගන්න ලැබුණ අද තිබුණු ඒ පරීක්ෂණය සාර්ථකව කරගත්තයි කියලා ඉතින් ඒකට අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ අනුව ඒක හොඳ ආකාරයෙන් සිද්ධ වුණු නිසා ඉදිරියේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බාධාවක් නොවන බවයි ඒකෙන් අපි දැනගත්තේ. කොහොම නමුත් මම ඉතාමත්ම ගෞරවණීය යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට අපේ දරුවත් මහත්මියවත් මතක් කරලා විශේෂයෙන්ම දරුවත් මහත්මයාට අපි පුණ්‍ය ආනෝදනාවක් කරමු. සර්වස් තරණයි ශ්‍රීමති මහත්මිය. සර්වස් තරණයි ජයන්ත මහත්මිය මට පොඩි වචන කීපයක් කතා කරන්න පුළුවන් ද? පුණ්‍ය ආනෝදනාවට ඉස්සෙල්ලා බුද්ධානුස්සති භගවා ගුණය පැහැදිලි කරේ මම කලක් තිස්සේ බුද්ධානුස්සති භාවනාව කරගෙන මගේ හිතේ තැන්පත් වෙලා තිබුණු මේ ලිස්ට් එක මම ඔක්කොම ටික කියාගෙන ගියේ. මේ සුත්‍ර රාජපක්ෂ මහත්මිය මම ඉතාම ගෞරව කරන කෙනෙක්. මගේ ගැටළු අවස්ථාවල එතුමිය ඉතාම කරුණාවෙන් මට මේ පැහැදිලි කිරීම කළා. ඒ ගැටළු නිරාකරණය කරගන්න කාර්මික උපකාර කරා ඔබතුමියට මම ඔබතුමිය සඳහන් කර දෙන්නේ නැවත මම කීමේ මියම් කිසි චිත්ත පීඩාවක් වුණා නම් සමාවෙන් කියලා ඉන්නවා. ඒක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. මම දැන් පුණ්‍යන් වදනාවට යන්නම්. සෑම දිනකටම තෙරුවන් සරණයි. මම කල්යාණ මිත්‍ර මිත්‍රයන් සෑම කියන දෙනා වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර දරුවත්ත මහත්මානන්ට මේ කරන සියලු ප්‍රතිකාර 100%ක්ම සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවපත් ඉතා ඉක්මනින් අපාතරට පැමිණෙන්න කියලා ආශිර්වාද කරනවා. අද දිනේ අප අත්පත් කරගත් කුසලාන් සංසත් අනන්ත සතර පතන් මේ දක්වා අප සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දාන සීල භාවනා වශයෙන් සිත් සිද්ධ කරා වූ යම්තා කුසලාන් සංසත් ඒ සියලු කුසල් බලයෙන් එතුමාට ඉතා ඉක්මනින් සුවය ලැබේවා. ඒ වෛද්‍යවරුන්ට එතුමාගේ ඒ රෝගාබාධ හඳුනා ගන්න පුළුවන් වෙලා ඉතා සුවපහසුවෙන් ඒ කටයුතු නිම කරගන්න ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා. සත්‍යීය රාජානන් වහන්සේ ඇතුළු සියලුම දිවිරාජ මණ්ඩලය ඒ වෛද්‍යවරුන්ටත් දලොස් මහත්මා නන්දත් මේ කටයුතු සාර්ථකව කරගන්න ආශිර්වාද කරත්වා. නිරන්තරයෙන් එතුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගාථාවක් කියලා මම තවදුරටත් ආශිර්වාද කරන්නම්. අට්ඨවීසති මේ බුද්ධා පූරෙත්වා දසපාරමී ජිත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගම ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති සතු අපරිමිත ගුණ බලෙන් ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් වේවා කරන සිය ප්‍රතිකාර සාර්ථක වේවා කියලා ඉතාම කලණ මිතුරු සෑම සියලුම දෙනා වෙනුවෙන් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද සාකච්ඡාව ඉතාම සාර්ථක සාකච්ඡාවක්. අපි ගොඩාක් කරුණු ඉදිරිපත් කරගත්තා. බුද්ධානුස්සති වශයෙන් විදර්ශනා වශයෙන් ගොඩාක් කරුණු පැහැදිලි කරගත්තා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡාව මෙහි උදයන්ත මහත්මයාන්ටත් පිටරාජපක්ෂ මහත්මිය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ අප සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල අවබෝධය කරා යා ගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා.